ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපේ ලක් දෙරණට බුදු සසුන ලැබුණේ රහතන් වහන්සේ නමකගේ වැඩම කිරීමත් එක්ක. ශ්‍රාවක සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්න පටන් ගත්ත නිසා ධර්මය ධර්මදූත සේවාවක් වශයෙන් පතුරවා හරින්නට පටන් ගත් නිසා අපේ ලක් දෙරණේ බුදු සසුන පැතිරිලා ගියා. එතකොට මේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක පිරිසකගේ යම් කැපවීමක්, යම් කිසි මහන්සියක්, යම් පරිත්‍යාගයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආකාර ශාසනික ප්‍රබෝධයක් ඇති වෙන්නට හේතු වුණේ. මෙන්න මේ ආකාරයේ සුවිශාල කැපකිරීමක් කළ තවත් එක්තරා ශ්‍රාවකෙක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් දැනගෙන සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේ විසින් උපාසකයන්ට වදාළේ චිත්ත ගෘහපති හත්තාලවක උග්ග වගේ උපාසක චරිතයක් ආදර්ශයට ගන්න කියලා. එතකොට චිත්ත ගෘහපති හත්තාලවක උග්ග කියන චරිත අනාගාමී ශ්‍රාවක චරිත. ඒ වගේම චිත්ත ගෘහපති හත්තාලවක උග්ග වගේ අයගේ ජීවිතවල බොහෝම ආශ්චර්යවත් අද්භූත ලක්ෂණ තියෙනවා. ඒ වගේ කාශ්‍යප බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෝ කවුද? ගටිකාර මානවකයා, ඒ ආකාර කෙනෙක්. එතකොට ඒ කාලෙත් සමහර විට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇති ගිහි උපාසකෙයින්ට ගටිකාර කුම්භකාරතුමාව ආදර්ශයට ගන්න කියලා. ඒ මොකද ගිහි ජීවිතේ ගත කරද්දී උපරිම වශයෙන් ධර්මයේ හැසිරුණු යුතුකම් ගිහියෙකුගේ සීමාව ඉදගෙන කරපු කෙනෙක්. පැවිදි ජීවිතයට පත්තුණු භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගන්න කිව්වේ කවුද? චිත්තගුවපති හත්තාලුකුග්ග ඝටිකාර වගේ අයද? එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන අනගාරික වූ පැවිදි ජීවිතයට පත් වූ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා තමයි භික්ෂුන් වහන්සේලාට ආදර්ශේ පිණිස හිත පිහිටව ගන්න කියලා කිව්වේ. උපාසිකාවන්ට කොයි ආකාරයෙන්ද? නන්ද මාතාව කුජ්ජුත්තරා වගේ අනාගාමී ශ්‍රාවිකාවන්ව ආදර්ශයට ගන්න කියලා කිව්වා. එතකොට මේ ඒ වගේ ආශ්චර්ය අද්භූත ලක්ෂණ සහිත ජීවිතයක් අරමුණු කරගෙන ඒ විදිහට ඉලක්කයක් හදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. භික්ෂුණීන් වහන්සේලාට කවුද ඉන්නේ? කේමා උප්පලවන්නා වගේ රහත් තෙරණින් වහන්සේලා. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ ඉලක්කයක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් ශ්‍රාවක සංඝයා විසින් තමන්ගේ ජීවිතය ඇති කරගත යුතුයි. ඒ ඇති කරගන්නේ බුදු සසුනේ කීර්තිමත් ආශ්චර්ය අද්භූත ලක්ෂණ සහිත බොහෝ ගුණ ධර්ම පිහිටා තියෙන ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගන්න කියලා වදාළ ශ්‍රාවක පිරිස අතරේ මේ බුද්ධ ශාසනයේ ඇතැම් අවස්ථාවල කැපී පේන, ඒ වගේම මේ පුදුම සහගත ජීවිත ගත කරපු ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් සිටිනවා. ඉතින් ඒ අතරේ මේ බුදු සසුනේ කැපී පෙනෙන පුදුම සහගත ජීවිතයක් ගත කළ බුදු සසුනේ බොහෝම කීර්තියට පත් වූ අරහත් ශ්‍රාවිකාවකගේ ජීවිතයක් තමයි අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ලක්දෙරණට පැමිණි රහත් භික්ෂුණීන් වහන්සේ නමක් තමයි සංගමිත්තා කියලා කියන්නේ. සංගමිත්තා රහත් මෙහෙණිය. එතකොට සංගමිත්තාවන් මේ ලක්දෙරණට වැඩම කරන්නට මූලිකම හේතු වුණේ බෝධින් වහන්සේ වැඩම කිරීම පමණක් නෙමෙයි. දේවන විට අනුලා බිසව ප්‍රදාන විශාල පිරිසක් බුදු සසුනේ පැවිදි වෙනු කැමැත්තෙන් හිටියා. ඉතින් එයට විසඳුමක් දෙන්න මිහිඳු මහරහතන් වහන්සේට අවශ්‍ය වුණා. ඒ නිසයි සංගමිත්තා තෙරණිය වැඩම කරවන්නට යෙදුනේ. එතකොට එහෙනම් මෙතන තියෙනවා මේ කාන්තාවන්ට පැවිදි ජීවිතය ලබා දීම පිණිස භික්ෂුණියකගේ අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා නම් මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි කරවනවා. නමුත් බුද්ධාඥාවෙන් ඒ ආඥාව බලපවත්වන්නේ භික්ෂුණියකට නිසා සංගමිත්තා තෙරණියට වැඩම කරන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ කාරණාව සිහි කරගෙන අද බොහෝ වෙලාවට සංගමිත්තාවන් ගැනත් මිහිඳු මහරහතන් වහන්සේ ගැනත් අහන්න ලැබෙන නිසා මිහිඳු මහරහතන් වහන්සේ ගැන අපි උදේ සිහි කරගෙන හවස් වරුවේ අපි කල්පනා කළා. බොහෝ වෙලාවට කතා වෙන්නේ නැති නමුත් බොහෝම උතුම් ගුණධර්මයක් ගුණධර්ම රාශියක් පිහිටලා තියෙන මහා ප්‍රජාපති ගෞතමි රහත් තෙරණියගේ ජීවිතය ගැන ශ්‍රවණය කරන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න. මොකද ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ යශෝදරා තෙරණිය ගැන. සංගමිත්තාවන් ගැන, කේමා උප්පල වන්නා ගැන. මහා ප්‍රජාපති ගෝතමී කියන නම ඇහෙද්දිම අපිට සිහි වෙන්නේ වයසක ස්වභාවයක්, වයෝ වෘද්ධ ස්වභාවයක්. අන්නේ කාරණාවත් එක්ක මේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියට තිබුණා අග්‍රස්ථානයක් වයෝ වෘද්ධ භික්ෂුණීන් අතරින් වැඩිමහලු චිරරාත්‍ර. ඒ කියන්නේ මේ වැඩිමල්ම භික්ෂු පරපුරේ අග්‍රම කෙරවලේ ඉන්න භික්ෂුණී පරපුරේ වයෝ වෘද්ධම භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය මහා ප්‍රජාපති ගෝතමීට ලැබුණා. මහා ප්‍රජාපති ගෝතමීට පැවිද්දත් උපසම්පදාවත් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. පසුව බිහි වූ තෙරණින් වරුන්ට පැවිද්දත් උපසම්පදාවත් ලැබුණේ භික්ෂුණීන් වහන්සේලාගෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ලැබූ පුණ්‍යවන්ත භික්ෂුණියක් තමයි මහා ප්‍රජාපති ගෝතමී. මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය මහාමායා දේවියගේ සහෝදරිය, මහාමායා දේවියගේ බාල සහෝදරිය. මේ දෙදෙනා උපදිනකොටම මේ උපන් ලක්ෂණ බලපු ඒ කාලේ හිටපු බ්‍රාහ්මණවරු කිව්වා මහාමායා දේවියටත් මායා දේවියටත් පුත්‍රවණක් උපදිනවා සක්කිති රජ පදවිය ලබන්න පින තියෙන. ගෝතමී දේවියටත් පුත්‍රවණක් උපදිනවා සක්කිති රජ පදවිය ලබන්න පින තියෙන. මේ දෙන්නටම සක්කිති රජ පදවිය ලබන්න පින තියෙන, පුත්‍රලාභයන් පිහිටලා තියෙනවා කියලා මේ උපදිනකොට ශරීර ලක්ෂණ බලපු බ්‍රාහ්මණවරු ප්‍රකාශ කළා. ඉතින් මේක මේ පුදුම සහගත ආරංචියක් විදියට සිව්දිසාවෙම පැතිරලා ගියා. සාමාන්‍යයෙන් එක වතාවක 15 වෙනි සක්විති රජවරු එක්කෙනයි, එක සක්විති රජ කෙනයි 15 වෙන්නේ. එතකොට මේ සක්විති රජවරු දෙන්නෙක්ට අම්මලා වෙන්න පුළුවන් ලාභයක් මේ දෙන්නට තියෙනවා කියලා මේ හැම තැනම පැතිරලා ගියා. මෙන්න මේකත් එක්ක මේ සහෝදරයන් දෙදෙනා බොහොම ප්‍රසිද්ධ වුණා. අවසානයේදී විවාහය පිණිස කල් එළඹුණාට පස්සේ සුද්ධෝදන රජතුමා විසින් ඉතාමත්ම බලෙන් ඉල්ලා හිටලා මතක් කරලා සුද්ධෝදන රජතුමා විසින් ඒ දේවි, ඒ කියන්නේ මායා දේවියගේ, ගෞතමී දේවියගේ පියාණන්ගෙන් ඉල්ලා හිටියා සක්විති රජ පදවිය ලබන්න තරම් පින තියෙන පුත්‍රවරු දෙදෙනෙක් ඉපදුනොත් පවුල් දෙකක ඒක අපේ පෙළපතට ඒ තරම් සුබදායි වෙන එකක් නැහැ. ඒ නිසා මේ පුත්‍රවරු දෙදෙනම ඉන්න ඕනේ එක පවුලේ. ඒ නිසා දේවිය, දේවි ඒ කියන්නේ මායා දේවියත් ගෝතමී දේවියත් කියන මේ කුමාරිකාවන් දෙදෙනාම මාහට සරණ පාවා දෙන්න කියලා ඉල්ලා හිටියා. එතකොට ભેදයක් නැහැ. මොකද එක හා සම්පන්න බල සම්පන්න දැන් මේ මේ මොකක්ද මේ කියවෙන්නේ හරියට කියන එක දැනන් හිටියේ නැහැ ගොඩක් දෙනෙක්. ඒ නිසා මේගොල්ලෝ හිතුවා මේ දෙන්නෙක්ගේ ලාභයක් තමයි මේ කියවෙන්නේ කියලා. ඉතින් අන්තිමේදී සුද්ධෝදන රජතුමා මායාදේවිය අගබිසවකට විවාහ කරගත්තා. ඊළඟට ගෝතමී දේවිය දෙවෙනි බිසවකට විවාහ කරගත්තා. මෙහෙම කාලයක් ගත වෙද්දී තමයි අපි කවුරුත් අහලා පුරුදු මායාදේවිය දුටු සිහිනය රාජමාලිගාව පුරා පැතිරී යන්නේ. මේ සිහිනේ පැතිරියාමත් එක්ක සිහිනේ අනාවැකි කරුවන් විසින් උතුම් වූ පුත්‍රලාභයක් ලැබෙනවා කියලා අනාවැකිය පල කළා. එතකොට දැන් අර මේ දෙදෙනා උපදිනකොට බ්‍රාහ්මණවරු විසින් අනාවැකියක් ප්‍රකාශ කළාද එයින් එක කොටසක් දැන් සම්පූර්ණ වෙන ලකුණු මතු වෙන්න තිබුණා. ඉතින් මේ විදිහට මේ මායාදේවියගේ කුසේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් ලුම්බිනි සල්ලුවේදී අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ලෝකයට උපත ලැබුවා. ඉන් අනතුරුව මායා දේවියගේ ආයුෂ තිබුණේ එතනින් පස්සේ තව දවස් 7යි තිබුණේ. මේ වන විටත් මේ ගෝතමී දේවියට දරු ගැබක් පිහිටලා තිබුණා. දැන් ගෝතමී දේවියට දරුවෙක් ලැබෙනකොට මායා දේවියට දරුවෙක් ලැබිලා. ඊළඟ දේ තමයි දවස් 7 සම්පූර්ණ වෙනකොට මායා දේවිය මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ගිහින් තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය රාජයක වෙලා පිරිමියාත්ම භාවයක් ලබාගෙන ඉපදුණා. දැන් මවක් නැති සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මාලිගාවේ වැඩ සිටින්දී ගෝතමී දේවිය තමන්ගේ අලුත උපන් අනිත් දරුවා කිරි ඉල්ලමින් හඩන්දි ගෝතමී දේවිය අතට අරගෙන කිරි දුන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට. මේක බලාගෙන හිටපු සුද්ධෝදන මහරජතුමා ගෝතමී දේවියට කිරිමව්වරුන්ගෙන් අග්‍රස්ථානය ලබා දීලා අගබිසෝ තනතුරේ අභිෂේක කළා. දැන් සුද්ධෝදන රජතුමාට ලොකු කනගාටුවක් නැහැ. මොකද සිද්ධාර්ථ කුමාරයාට මවක් සිටිනවා. දැන් ගෝතමී දේවියගේ පුත්‍ර රත්නය නන්ද කුමාරයා පැත්තක ඉන්න වෙලාවේ මුලින්ම ගෝතමී දේවිය සැලකුවේ කාටද? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට. තමන්ගේම කුසින් උපන් දරුවෙක් හා සමානව කිසිදු වෙනසක් නැතිව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට කිරිපෝල තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන් සිට තමයි ප්‍රජාපති මේ ගෝතමියට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අම්මා කියලා කියන්න පටන් ගත්තේ. එතකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අම්මා කියලා තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මායා දේවිය. අනිත් කෙනා තමයි ගෞතමී දේවිය. ඉතින් මෙන්න මේ ගෞතමිය, මෙන්න මේ ප්‍රජාපති ගෞතමී කියලා අපි හඳුන්වන මෙන්න මේ ගෞතමී දේවියගේ ජීවිතේ මාලිගාවේ බෝසතාණන් වහන්සේ තරුණ වයසට පත් වෙමින් හැදී වැඩෙනකම්ම ඉතාමත්ම පරිස්සමෙන්, ඉතාමත්ම උමනාවෙන් තමන්ගේ දරුවෙක් හා සමානව බෝසතාණන් වහන්සේව රැක බලාගත්තා. ඉතින් මේ විදිහට මාලිගාවේ කාලයක් ගත කළාට පස්සේ වයස අවුරුදු 16 සම්පූර්ණ වෙද්දී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ යශෝදරා දේවිය සමග විවාහ වුණා. ඉන් අනතුරුව වයස අවුරුදු 29 පමණ වන විට රාහුල පුත් කුමාරයෙක්, රාහුල නමින් යුක්ත පුත් කුමාරයා ඉපදුණු කාලේ ඒ දිනවල සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි ජීවිතයට පිටත් වෙලා අබිනිෂ්ක්‍රමණය කළා. ඉන් අනතුරුව දැන් පියා නැති ඒ රාහුල කුමාරයා යශෝදරා දේවිය විසින් බොහෝම හොඳින් තමන්ගේ පියාගේ ගුණ කියමින් අභිමානයට පත් කරමින් තමන් කොයි වගේ වටිනා ජන්මලාභයක් ලැබපු කෙනෙක්ද කියන එක සිහිපත් කරවමින් යශෝදරා දේවිය රාහුල කුමාරයාව ඇතිදැඩි කරද්දී ගෞතමියගේ වගකීම බවට පත් උනේ සුද්ධෝදන රජතුමාගේ ජීවිතයේ ඇති තාක්කල් සුද්ධෝදන රජතුමාව බලා ගැනීම. ඉතින් මේ විදිහට මාලිගාවේ දැන් එක කාල පරිච්ඡේදයක් ගත වෙලා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බරණැස සිසිපතන මිගදායි ධර්මයේ දේශනා කරලා තව කාලයක් ගියාට පස්සේ කිඹුල්වත් නුවරට වැඩම කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු ආනන්ද අනුරුද්ධ ආදී ශාක්‍ය කුලයේ තවත් කුමාරවරු බුදුසසුනේ පැවිදි වුණා. ඊළඟට මේ නන්ද කුමාරයාවත් බුදුරජාණන් වහන්සේ අරගෙන ගිහින් පැවිදි කෙරෙව්ව. පසුව අරහත්ත්වයට පත් වුණා. රාහුල කුමාරයාත් දායාද ඉල්ලන් ඇවිත් බුදුසසුනේ පැවිදි වුණා. පසුව අරහත්ත්වයට පත් වුණා. දැන් මේ ශාක්‍ය කුලයේ ඉපදුණු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මායා දේවියගේ දරුවෙක් වුණා වගේම ප්‍රජාපති දේවියගේ දරුවෙක් විදිහට ඇති දැඩි වෙන නිසා තමයි එදා අතීතේ බ්‍රාහ්මණවරු සක්කිති රජවරු දෙන්නෙක්ට අම්මලා වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ කරලා තිබ්බේ. හැබැයි ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ මේ එකම එක සක්කිති රජතුමාටයි මව්පදවිය ලැබෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ මේ පිරිස ඔක්කොම පැවිදි වුණාට පස්සේ මාලිගාව ඉතුරු වුණේ සුද්ධෝදන රජතුමාත්, ගෝතමී දේවියත්, යශෝදරා දේවියත් ඔය ආදී පිරිසක් විතරයි. සුද්ධෝදන රජතුමාත් බොහෝ ධර්මය ශ්‍රවණය කළා, ධර්මයේ පුරුදු පුහුණු කරන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් යද්දී දැන් ගෝතමී දේවියට තේරෙනවා අප විසින්ද මේ බුද්ධ ශාසනය සම්පූර්ණ කළ යුතුයි. හැබැයි ගෞතමියට කැමැත්තක් තිබුණේ නැහැ සුද්ධෝදන රජතුමා මාලිගාවේ තනි කරලා පැවිදි ජීවිතයට යන්න. ඒ නිසා ගෞතමියගේ හිතට එන වාරයක් ගානේ ඒක යටපත් කරගෙන ඉඳලා තියෙනවා. කාලයක් ගියාට පස්සේ සුද්ධෝදන රජුරුව ඒ මාලිගාවේදීම භාවනා කරලා අරහත්ත්වයට පත් වුණා. දැන් බොහොම වයෝවෘද්ධ සුද්ධෝදන රජතුමාට නැවත පැවිදි ජීවිතයක් ගෙවන්න තරම් කාය ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා රජතුමා කල්පනා කළා මං අරහත්ත්වයට පත් වුණා, මං නිකලෙස් වුණා, දැන් මම පිරිනිවන් පෑ යුතුයි කියලා හිතාගෙන දින 7ක් වාසය කරලා පිරිනිවන් පාවදාලා. දැන් මාලිගාවේ වාසය කරන්නේ ගෞතමී දේවියත් යශෝදරාත් ආදී උපස්ථාන කරන පිරිස විතරයි. දැන් මේ කාලේ මේ වෙනකොට තව සිදුවීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ තමයි ශාක්‍ය කෝලීය යුද්ධයක් සිද්ධ වෙන්න අවස්ථාවක 500ක් කුමාරවරු රෝහිණී නදිය අසබඬ යුද්ධ කරන්න සැරසිලා හිටියා. ඒ වෙලාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒ පිරිස සංසිඳවලා ඒ පිරිසට ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ ශාක්‍ය කෝලීය කුමාරවරු 500 දෙනා පැවිදි ජීවිතේ ඉල්ලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම පැවිදි කළා. පැවිදි කරලා කිඹුල්වත් නුවර මහවනේ ඇතුළට වැඩම කළා. කිඹුල්වත් නුවර මහවනේ ඇතුළට වැඩම කරලා දැන් 500ක් ස්වාමීන් වහන්සේලා තාම අරහත්ත්වයට පත් වෙලා නැහැ. මේ 500ක් කුමාරවරුන්ගේ කුමාරිකාවෝ මාලිගාවල ශාක්‍ය මාලිගාවල ඉන්න අතරේ මෙයාට ආරංචි වුණා තමන්ගේ ස්වාමියවරු පැවිදි ජීවිතයට පත් වුණා. දැන් මේගොල්ලෝ මොකද කළේ? මෙයාට ඉන්න බෑ. මේ කට්ටිය හසුන්පත් ලියලිය වනයේට යවන්න පටන් ගත්තා. හසුන්පත් ලියලිය වනයේට යවනවා. රාත්‍රියේ සන්දෑ වෙනවා, බය හිතෙනවා, ඉන්න විදිහක් නැහැ, මතක් වෙනවා, හැඬු කඳුලෙන් ඉන්නේ, අද කෑවෙත් නැහැ, ඊයේ කෑවෙත් නැහැ, පෙරේදරයට කෑවෙත් නැහැ. මෙහෙම කිය කිය දැන් ලියුම් හසුන්පත් මහවනයේට යවනවා දුක කිය කියා. මෙහෙම යවද්දි දැන් ඇතැම් ස්වාමීන් වහන්සේලාට මේක කියවද්දි දුක හිතෙනවා. දැන් කනගාටු හිතෙනවා. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ මහවනේ බොහොම විශාලයි. සතෙක් සිව්පාවයකටවත් හොයාගන්න බැරි තරම් ඇතුළට ස්වාමීන් වහන්සේලා 500 නමත් එක්ක මහවනේ ඇතුළටම වැඩම කළා. අන්න එතනදී ධර්මයේ දේශනා කරලා ඒ 500 නම් රහත්තුණු තැන තමයි අර මහා සමේ සූත්‍රය දේශනා කරන්නේ. විශාලා මහනුවර මේ කිඹුල්වත් නුවර මහවනේ. එතකොට මේ කිඹුල්වත් නුවර මහවනේ ඇතුළේදී මේ මහා සමේ දේශනා කරන කාලෙ වෙනකොට දැන් ටික දවසක් ගිහිල්ලා. එතකොට මේ දැන් කුමාරිකාවන්ට ලියුම් යවා ගන්න තොරතුරු යවන්න විදිහක් නැහැ. දැන් මේගොල්ලෝ දුකටපත් වුණා, කනගාටුවටපත් වුණා. මේගොල්ලෝ ගිහින් යශෝදරාව මුණ ගැහුණා. ගිහින් කිව්වා, අන්න බලන්න ඔබේ ස්වාමියා අපේ ස්වාමිවරුන්ව දැහැගත්තා. යශෝදරා කිව්වා, පොඩ්ඩක් ඉන්න, ඉඳ ගන්න කියලා ඔක්කොම අර සද්ද බද්ද ටික නවත්තලා ඉඳ ගන්න කිව්වා. කට වහගෙන ගන්න කියලා නිශ්ශබ්ද කරේවා. නිශ්ශබ්ද කරවලා යශෝදරා ඒ සියලු දෙනාටම ඇහෙන්න තමන් තමන්ගේ සිතින් විඳින සතුට අංශු මාත්‍ර මොහොතක්වත් දුකකට පෙරලා ගත්තේ නැතිකම නිසා තමන්ට ලැබුණු ශ්‍රද්ධාලාභය ගැන කියා දුන්නා. මේක ආගෙන හිටපු කුමාරිකාවන් 500 බොහෝම සතුටටපත් වුණා. අපි සංසාරේ කැමති වුණත් අකමැති වුණත් මරණයේදී ස්වාමිවරුන් අපි දන් දීලා තියෙනවා, අතහැරලා තියෙනවා. අපේ අකමැත්තෙන් අපේ ස්වාමිවරු මැරිලා ගිහින් අපිව දාලා අපි තනි කළා. සංසාරේ පුරාවටම මේක සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජීවත් වෙලා ඉද්දී උතුම් වූ වරමුණකට ස්වාමියෙක් කැප කරන්න අපිට අවස්ථාව උදා වෙලා නැහැ. යශෝදරා මේ දේවිය ඒක කළා. ඒ ගැන සතුටු වෙනවා. ඒ වෙනුවෙන් පෙරුම්දම් පෙරපු කෙනෙක්. එතකොට දැන් යශෝදරා තෙරණියගේ මේ දේවියගේ අතීත අදිෂ්ඨානෙ තිබ්බේ අනාගත බුදුවරයෙකුගේ භාර්යාවක් වෙන්න. එතකොට දන්නවා අනිවාර්යෙන්ම අබිනිෂ්ක්‍රමණය වෙනවා කියලා. එතකොට ඒ වෙනුවෙන් සිත පිහිටුවා ගත්ත කෙනෙක්, ඒ වෙනුවෙන් කාලාන්තරය තිස්සේ හිත සකස් කරගත්ත කෙනෙක් උතුම් වූ ලාභයක් ලැබුවා. අවසානයේදී උතුම් වූ පුත්‍ර රත්නයක් ලැබුවා. ඉතින් මෙන්න මේකත් එක්ක අර කුමාරිකාව 500 දෙනාගම හිත නිවුණා. මේක මේ සිද්ධිය අහගෙන බලාගෙන හිටියා ගෞතමී දේවිය. ගෞතමී දේවියට තේරුණා දැන් සුදුසු කාලේ හරියි කියලා. ඉතින් ගෞතමී දේවිය මොකද කළේ? මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු අනේ ටික දවසක් ගියාට පස්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයට වැඩම කළා. එතනදී ගෞතමී දේවිය ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තනියම ඉල්ලා හිටියා, ස්වාමීනි භාගතුන් වහන්ස, අපිත් කැමති මේ බුදුසසුනට ඇතුල් වෙලා භික්ෂුන් වහන්සේලාසේ පැවිදි ජීවිතේ ගත කරන්න. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ඒ සඳහා සුදුසු කාලේ නොවේ. ඒ සඳහා සුදුසු පරිසරේ සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ගෞතමිය, පැවිදි බව පිණිස ඔබගේ රුචිකත්වයක් නොවේවා කියලා කිව්වා. ගෞතමී දේවිය වන්දනා කරලා පිටත් වෙලා ගියා. මේ විදිහට අවස්ථා දෙකකදීම ඉල්ලුවා. නමුත් හරි ගියේ නැහැ. ඊට පස්සේ ගෞතමී දේවිය මොකද කළේ? දැන් මාලිගාවේ කවුරුත් නැහැ. මාලිගාවේ ඉන්න පිරිසත් එක්ක යශෝදරා දේවිය මේ පිරිස දැන් මාලිගාවේ භාවනා කරනවා. නීග්‍රෝධාරාමේ බණ කියන වෙලාවට ගිහින් බණ අහනවා. දැන් මේගොල්ලෝ බණ භාවනා කරගෙන මෙහෙම ඉන්න අතරේ මේගොල්ලන්ට තේරුණා මේ රාජමාලිගාවේ රාජ සැපත විඳිමින් මේ ආකාරයෙන් ඉන්න අපි මේ ජීවිතේ විතරක් නෙමේ බොහෝ ජීවිතවල ඉඳලා ශරීරයේ සුවසේ තබා ගන්න පුරුදු වෙලා ඉන්නවා කාන්තාවන් විදියට. සාමාන්‍යයෙන් මේ ගොරෝසු සළු පිළි අඳින්නේ නැතුව සුවඳ විලවුන් ගල්වගෙන ශරීර වර්ණය ඇති වෙන ආලේප තවරගෙන කෙස් වලට සාතු කරගෙන හමට සාතු කරගෙන යටිපතුල් පැලෙන්නේ නැති පලස් උඩින් ඇවිදන් ගිහින් සැපසහිත පරිසරයක අපි මේ ජීවිතේ උපන්දාසිට පමණක් නෙමෙයි භව ගණනාවක ඉඳලා අපි ඉන්නේ ඇති. ඒ නිසා අපේ හිත් තව තවත් මේ සුඛ විහරණයට යොමු වෙනවා මාලිගාවේ වාසයෙන්. ඒ නිසා අපේ ජීවිත අපි කර්කශ වූ ඒ වගේ මල්පේච්ඡ වූ පැවිදි ජීවිතයේ වෙතට යොමු කරගත යුතුයි කියලා දැන් ගෞතමී දේවිය තනියම කල්පනා කළා. කල්පනා කරලා යශෝදරා දේවියටත් කියලා අනිත් කුමාරිකාවන්ටත් කිව්වා අපි පැවිදි ජීවිතේ පිණිස පැවිද්ද ඉල්ලා සිටීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ගමනක් ආරම්භ කරමු කියලා. ඒකට හේතුව ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ හිටියේ නිග්‍රෝධාරාමේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හිටි විශාලමානවර. ඉතින් මේ ගෞතමී දේවිය ඇතුළු මේ පිරිසට දැන් තේරුණා මේක බොහොම දුර ගමනක්, ලේසි ගමනක් නෙමෙයි. ගෞතමී දේවිය කිව්වා අපි මේ ගමන යා යුත්තේ රතවලින් නෙමෙයි. රතවලින් ගිහින් බැහැල පැවිද්ද ඉල්ලුවොත් අනාගත භික්ෂුණී සංඝයාට අපි ගැන සිහි කරද්දී අභිමානයක් ඇති වෙන්නේ නැහැ. රතවලින් බැහැල ගිහිල්ලා නේද මේ පැවිද්ද ඉල්ලුවේ කියලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ මේ නුවරින් විශාල මහනුවරට වැඩම කළේ යම්සේද අපි පාගම්මනින්ම බුදුරජාණන් වහන්සේ හමු වීමට යමු කියලා මේ විදිහට කතිකා කරගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ කතා වුණා අපි කුමාරිකාවන්ගේ වෙස්ෙන් මහමාර්ගයට පිවිසිලා 500ක් දෙනා මේ විදිහට වැඩම කරගෙන ගියොත් අපි බොහෝ අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පැවිදි ජීවිතේ වෙනුවෙන් අවශ්‍ය කරන මේ ස්වરૂපය අපි විසින්ම සකසගෙන අපි මහමඟට බසිමු. මේ කෙස් පැවිද්ද පිණිස හිත පිහිටුවා සිටින අපිට මේ කෙස් වලින් කවර ප්‍රයෝජනයක්ද? පැවිද්ද පිණිස හිත පිහිටුවා සිටින අපිට මේ අබරණින් කවර ප්‍රයෝජනයක්ද? පැවිද්ද පිණිස හිත පිහිටුවා සිටින අපිට මේ රාජ සලුපිලි වලින් කවර ප්‍රයෝජනයක්ද? මෙහෙම හිතද්දී සතුටට පත් උනායි සියලු දෙනාම. එසේ දෙවින් වහන්සේ කවර ප්‍රයෝජනයක්ද කියලා කෙස් සැටි කපා දැම්ම. එසේ දෙවින් වහන්සේ ආභරණින් කවර ප්‍රයෝජනයක්ද කියලා ආභරණ ටික ගලවලා දැම්ම. කසාවත් පොලවා ගත්තා. කසාවත් පොරවගෙන බැලූ බැලමට කෙනෙක් බලද්දී බොහෝ කල බුදුසසුනක පැවිදෙලා හිටපු භික්ෂුණීන් වගේ ස්වરૂපයක් ඒ සියලු දෙනාටම ලැබුණා. චීවර පැලඳගත්ට පස්සේ කෙස් කපාගෙන ආභරණ පැත්තකින් තියලා මේ සියලු දෙනාම මාලිගාව වෙතට නැවත වාසයේ පිනිස නොයන්නෙමි කියලා හිතාගෙන අදිෂ්ඨානයේ පෙරදරි කරගෙන ප්‍රජාපති ගෞතමිය මාලිගාවෙන් බැස්සා. මාලිගාව ඉතුරුණු වස්තුව මොනවද? ධන සම්පත් මොනවද? දොර යතුරු කොහෙද තියෙන්නේ? ඒ කිසි දෙයක් හොයන්නේ නැතුව බැහැගෙන යද්දී යශෝදරා දේවී ඊට පස්සෙන් ගියා. අනිත් කුමාරිකාවන් කෙස් මුඩු කරගත්ත ශ්‍රමණ පැවිද්දෙන් පහලට ගියා. ගිහින් වීදියට බැහැලා වීදිය හරහා විශාල මහනුවරට යන පාර දිගේ යද්දී ඒ දර්ශනය හදිසියේ දැකගත් මිනිස්සු පුදුමයෙන් පුදුමයට පත් වෙලා වැඳ වැටෙන්න පටන් ගත්තා. අනේ දේවින් වහන්ස, ශාකිපුත්‍ර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ අවසාන සලකුණු දෙක වශයෙන් අපි ඔබ වහන්සේලා තමයි මේ මාලිගාවේ දැකගත්තේ. ඔබ වහන්සේලත් මේ මැදුර අතහරිනවද කියලා අඬාවැල පෙමින් වන්දනමස්කාර කරන්න පටන් ගත්තා. මොකද ඒ වෙනකොට මේ මන්දිරේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ සලකුණු විදිහට තිබුණේ ගෞතමී දේවීන් වහන්සේ යශෝදරත් විතරයි. රාහුල කුමාරයත් නැහැ, සුද්ධෝදන රජතුමාත් නැහැ, නන්ද ආනන්ද කුමාරවරු කවුරුත් නැහැ, බෝසතාණන් වහන්සේත් නැහැ. නමුත් ස්ථිර අදිෂ්ඨානයේ පෙරදරි කරගෙන නිවන පිණිසම ගත් අදිෂ්ඨානයෙන් ගෞතමී තෙරණින් වහන්සේ නොනවත්වාම ඉදිරියට ඇවිදගෙන ගියා. කලින් රත්‍රයක තමයි මේ පාරවල් වල ගමන් කරලා තිබුණේ. ඒත් බොහෝ වෙලාවට මිරිවැඩි සංගල් තියෙන්න ඇති. එතකොට මේ ආදී කර්කශ පාරක මේ සියලු දෙනාම පාගමනින් ඇවිදගෙන යනකොට මහ පොළොවෙනුත් තිබුණේ ශරීරයට දුකක් දැනෙන වේදනාවක්. ඊළඟට චත්‍රෝසවගෙන නෙමෙයි ගියේ. කපපු කෙස් සහිත හිසක් ඇතිව මේ ගිනියව්වේ ඇවිදගෙන ගියේ. එතකොට මීට කලින් හැම පිච්චේ හැම රත්වේ කියන බයට චත්‍රෝසවගෙන හිටපු කුමාරිකාවන් ප්‍රජාපති යශෝදරාදී පිරිස ගිනියව්වේ මහපාරේ වැඩම කරමින් යද්දී ආස් කුසිනුත් ලැබුණේ කාය පීඩාවමයි. නගරබද පරිසරය මගහැරලා ගම්බද නියම්ගම් පරිසර දිගේ ඇවිදන් යනකොට කාෂ්ටක දූවිල්ලත් එක්ක එන උණුසුම් සුළං පහරවල් ශරීරයට වැදෙනකොට අහසත් පොළොවත් අතර තිබුණු අතරමැදි අවකාශෙනුත් ලැබුණේ කටුක දුක් පීඩාමයි. ඒ සියල්ල පරයමින් ඇතැම් ගම් නියම්ගම් වලින් නොයේ කාක්‍රෝෂ පරිභව අහන්න ලැබුණා, නොයේ නින්දාවන් අහන්න ලැබුණා, නොයේ ආකාරයෙන් නිග්‍රහ කරන්න ගත්තා. කාන්තාවන් කෙස් මුඩු කරගෙන පැවිදි ජීවිතයට පත් වෙලා ඉන්න දර්ශනේ ඒ කාලේ සමාජයට හුරු නෑ. ඒ නිසා මේ සියල්ල දරාගෙන අහසිනුත් පොළොවේනුත් වාතයනුත් ඊළඟට දකින්න ලැබෙන දේවල් වලිනුත් අහන්න ලැබෙන දේවල් වෙනුත් කර්කස සියල්ල දරාගෙන එක අදිෂ්ඨානයක් හිත ඇතුළේ තියාගත්තා. ඒ තමයි පැවිදි ජීවිතේ ලබාගෙන උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා. අන්න එහෙම හිතාගෙන කොහොම හරි ප්‍රජාපති ගෞතමී ඇතුළු පිරිස දින ගණනාවක් ගෙවාගෙන විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ ආරාමයේ ළඟට වැඩම කරලා දොරකඩ ළඟ නැවතිලා දොරකඩ ළඟ හිටපු කෙනෙක්ට කියනවා, පින්වත ආනන්දයන් වහන්සේට කියන්න ගෞතමී අම්මා ඇවිල්ලා ඉන්නවා කියලා පණිවිඩය යවුවා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා බලනකොට අර කලින් දැකපු ස්වරූපේ නෙමෙයි, කෙස් මුඩු කරගෙන සිවුරු පොරවගෙන සංසුන් ගමනින් ඇවිත් ඇතැම් තැන්වල ඉඳගෙන ඉන්නවා. සමහර කුමාරිකාවන්ට කලන්තේ හැදිලා වතුර පොනෝ, ඒ වගේ දර්ශනයක් තියෙන්නේ ඇති. ඒ ගමනාව විතරයිනේ. ඉතින් දැන් ප්‍රජාපති ගෞතමිය ඉස්සරහට ආවා. ආපු ගමන් ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා, ගෞතමිය මේ කුමක් පිණිසද, කුමක්ද මේ කියලා අහනවා. අහද්දි ගෞතමිය පිළිතුරු දුන්නා, ස්වාමීනි තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලීම පිණිස මේ 500ක් කුමාරිකාවන් පැමිණිලා සිටින්නේ, යශෝදරාත් මෙතන සිටිනවා, ස්වාමීනි අපි වෙනුවෙන් පැවිද්ද ඉල්ලා සිටින සේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. දැන් මොකද දෙපාරක් ඉල්ලුවාට පස්සේ තුන්වෙනි පාර බොහොම පරිස්සමෙන් තමයි බුදුරජාණන් වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලන්නේ. තුන්වෙනි පාරකට වඩා ඉල්ලන්නේ නැහැ. තුන්වෙනි පාර ආනන්ද ස්වාමීන් වහන්සේව තමයි මේකට යොමු කෙරුවේ ප්‍රජාපති ගෞතමිය. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? ඒ ආරාධනාව පිළි අරගෙන බුදුරජාණන් වහන්සේට ගිහින් එය ප්‍රකාශ කළා. ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථා දෙකේදීම කාන්තාවන්ට මේ ඒ කාලෙ තිබුණු පරිසරයේ වනගත සහ නොඑක් තීර්ථක ආක්‍රමණ ප්‍රහාර හමුවේ තියෙන පරිසරේ, ඒ වගේම බ්‍රාහ්මණයන්ගේ තිබුණු කාන්තාවන් යටපත් කරන නොඑක් නීති රීති තියෙන පරිසරේ කාන්තාවන්ට පැවිදි ජීවිතය ගෙවන එක බොහොම අපහසුයි කියලා බුදුරජාණන් වහන්සේ දැන සිටියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථා දෙකේදීම ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, පැවිදි ජීවිතේ පිණිස අවසර දිය හැකි, නමුත් මේ භික්ෂුණීන් විසින් පැවිදි වෙනවා නම් මේ පිරිස ගරු ධර්ම 8ක් ශාසනයේ පවතින තාක්කල් ආරක්ෂා කළ යුතුයි. ඒ ආරක්ෂා වෙනවා නම් සමාජේනු තපකීර්තියකට පත් නොවි ආරක්ෂාවක් Tamanටත් ලැබෙමින් පැවිදි ජීවිතය ගෙවන්න පුළුවන් වෙයි. ඒකට කැමති වෙනවා නම් පැවිදි ජීවිතයේ ඒ පිරිස වෙත ලැබෙවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ ගරු ධර්ම 8 අතරේ තියෙනවා දැන් අද උපසම්පදා වුණා නම් භික්ෂුන් වහන්සේ නමක්. ඒ උපසම්පදා වුණු භික්ෂුන් වහන්සේ සියලු භික්ෂුණීන්ට වඩා වැඩිමල්. ඊළඟට භික්ෂුණීන් විසින් වස් සමාදන් වෙනවා නම් යම් කිසි වනයක හෝ ආරාමයක ඒ ආසන්න දවසක් වරුවක් ඇතුළත වගේ යන්න පුළුවන් දුරක භික්ෂුන් වහන්සේලා සිටින ආරාමයකුත් තිබිය යුතුයි. නැත්තම් හදිසි හරි තීර්ථක අන්‍යාගමික පරිබ්‍රාජක ආක්‍රමණයක් ආවොත් උත්තර දෙන්න ඊළඟට බේර ගන්න ශ්‍රාවක පිරිසක් නැති නිසා. ඊළඟට යම් විදිහකින් මේ පොහොය කර්ම කරනවා නම් මේ උබතෝ සංඝයා භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස හමුවේම මාසයකට එක වතාවක් පොහොය කර්ම කළ යුතුයි. මේ විදිහට මේ භික්ෂුණීන්ට අවශ්‍ය කරන ගරු ධර්මයන් බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. ඒ අතරේ තව තියෙනවා මේ භික්ෂුණීන් විසින් භික්ෂූන්ගෙන් කාලෙන් කාලෙට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂ කියලා කියන ඕවාද අනුශාසනා ලබා ගන්න ඕනේ. ඊළඟට මේ භික්ෂුණීන් විසින් කිසි කලෙක භික්ෂුවකට අවවාද නොකළ යුතුයි. භික්ෂූන්ගෙන් භික්ෂුණීන් අවවාද ලැබිය යුතුයි. මෙන්න මේ විදිහට මේක සැකසුවේ නිහතමානීව බොහෝම හොඳින් මේ ශාසනික ජීවිතය ගෙවන්නට පුළුවන් වෙන විදිහට. ඉතින් මේ කරන් ගිහින් ගෝතමියට කිව්වා. ගෝතමී අත් දෙක උඩට උස්සලා කිව්වා, ස්වාමීනි, මේ ගරු ධර්මයන් මල්මාලාවක් පිළිගන්නා හා සමානව අපි ගෞරවයෙන් පිළිගන්නවා. මෙතන තියෙන දේවල් අපේ කෙලෙස් ප්‍රහාණය පිණිසමයි හේතු වෙන්නේ. මාන්නේ ප්‍රහාණය කිරීම පිණිසමයි හේතු වෙන්නේ. අපේ ගුණධර්ම පිණිසමයි හේතු වෙන්නේ. ආරක්ෂාව පිණිසමයි හේතු වෙන්නේ. ඒ නිසා මේ ගරු ධර්ම අපි පිළිගන්නවා කියලා ඒ ගෞතමිය පිළිගත් සැනින්ම ගෞතමියට පැවිද්දත් උපසම්පදාවත් ලැබුණා. ඒ පිළිගැනීමම තමයි පැවිද්ද උපසම්පදාව උනේ. ඊට පස්සේ අනිකුත් භික්ෂුණීනුත් සාදුකාර දීලා ඒක පිළිගන්නවත් එක්කම ඒ අයටත් පැවිද්ද සහ උපසම්පදාව ලැබුණා. එතකන් තිබුණේ තාපස පැවිද්දක් හා සමාන දෙයක්. එතකොට මෙන්න මේකත් එක්ක මේ ප්‍රජාපති ගෞතමියගේ මහන්සිය සම්පූර්ණ වුණා. ඊට පස්සේ ගෞතමී ඇතුළු පිරිස පැවිදි ජීවිතයට පත් වුණා, උපසම්පදා වුණා කියලා අහන්න ලැබුණට පස්සේ ඒ විශාල මහනුවර ආදී ප්‍රදේශවල හිටපු පිරිස් භික්ෂුණීන් උදෙසා පවා මේ වෙනමම සංඝාරාම විහාරාරාම ඉදිකරන්න පූජා කරන්න පටන් ගත්තා. දැන් ගෞතමිය ඇතුළු ප්‍රධාන භික්ෂුණීන් ඒ මෙහෙණවර තුල බණ භාවනා කරමින් වැඩ සිටිනවා. මේ විදිහට වැඩ සිටිද්දී ප්‍රජාපති ගෞතමිය ටික කලක් ගිහින් අෂ්ට සමාපatti අභිඥාවන් උපදවාගෙන අරහත්ත්වයට පත් වුණා. යශෝදරා තෙරණියත් ටික කලක් ගිහින් අෂ්ට සමාපatti සහ අරහ අභිඥා ඉර්ධීන් උපදවාගෙන අරහත්ත්වයට පත් වුණා. ඉතිරි 500ක් භික්ෂුණීන් නන්දක කියන ස්වාමින් වහන්සේගේ අනුශාසනාවන් ශ්‍රවණය කරලා ඒක අපි අහලා තියෙන නන්දකෝවාද සූත්‍ර දේශනාව කියලා. නන්දකෝවාද දේශනාව ඔස්සේ සලායතන ගැන ආයතන අනිත්‍ය ගැන ශ්‍රවණය කරලා ඒ ඉතිරි භික්ෂුණීන් 500ක් අරහත්වයට පත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට භික්ෂුණී සංඝයා අරහත්වයට පත් වුණාට පස්සේ දැන් මේ පිරිස උපසම්පදාවක් තියෙනවා, දසවස් සම්පූර්ණ වෙනවත් එක්ක භික්ෂුණීන් විසින් අලුත පැවිදි වෙන කාන්තාවන්ව පැවිදි උපසම්පදා කරන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් කේමා උප්පලවන්නා බද්දා කාපිලානි ආදී නොයෙක් මේ සංසාරයේ පුණ්‍ය සම්පත් ඇති කාන්තාවන් උපාසිකාවන් බුදුසසුන කෙරෙහි සිත පහදවාගෙන සසුනට ඇතුල් වී පැවිදි ජීවිතයට පත් වුණා, අරහත්ත්වයට පත් වුණා. වසර ගණනාවක්ම මේ ආකාරයෙන් මේ විදිහට ගෙවි ගියා. මේ විදිහට වසර ගණනාවක්ම ගෙවි ගිය අවස්ථාවන්වලදී අපිට අහන්න ලැබිලා තියෙන ඇතැම් අවස්ථාවල ගෞතමී දේවිය සිවුරු මහගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හදලා තියෙනවා. එතකොට මේ අපිට අහන්න දකින්න ලැබිලා තියෙන කාලවකවානු සහය දේශනා තියෙන පිළිවෙලවල් අනුව ගත්තම ඒ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ ගෞතමී අරහත්ත්වයට පත් වෙනකන්. අරහත්ත්වයට පත් වුණාට පස්සේ ගෞතමියගේ සිත බොහොම පුදුම සහගත විදියට වෙනස් වෙලා ගියා. බොහොම ප්‍රඥාධික කෙනෙක් බවට පත් වුණා. වයෝවෘද්ධ භික්ෂුණියක් පිරිසට අවවාද අනුශාසනා කරන්න පටන් ගත්තා. මේ අතරේ දැන් උපසම්පදාව භික්ෂුණීන්ගෙන් ලැබෙන නිසා ගෞතමියට ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා ඇතැම් අලුත පැවිදි වුණු භික්ෂුණීන් ගෞතමියට අභියෝග කළා, ඔබට උපසම්පදාව නැහැ, ඔබට පැවිද්ද නැහැ. අපිටයි පැවිද්ද තියෙන්නේ, අපිටයි උපසම්පදාව තියෙන්නේ. අපි භික්ෂුණීන්ගෙන් පිළිවෙලට උපසම්පදාව උනේ ඔබ අපිට වඩා බාලයි කියලා. එතකොට බලන්න කොච්චර අර උතුම් කැපකිරීමක් උතුම් මෙහෙයක් කරපු කෙනෙක් වෙතට අර අලුත පැවිදි වුණු කෙලෙස් සහිත බොහෝ දෙනෙක් අවබෝධ කරගන්න බැරි වුණා. ඉතින් මේ සියලු දේ ඉවසගෙන දරාගෙන මේ බුද්ධ මාතාව නමින් ප්‍රසිද්ධ වෙලා හිටපු ප්‍රජාපති ගෞතමිය මේ ආකාරයෙන් කාලෙන් කාලෙට නොයෙක් අවස්ථානවලදී බුද්ධ දේශනාවන්වලදී විවිධ සිදුවීම් ඔස්සේ මුණ ගැහුණා. අවසානයේදී ඒ ගෞතමී තෙරණිය වයෝවෘද්ධ භාවයට පත් වෙලා ආයුෂ කෙලවර වෙන කාලේ උදා වුණා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහවන්නේ තිබුණු කූටාගාර ශාලාවේ. කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය ඒ නගරයේම කරන ලද බොහෝම රම්‍ය වූ මෙහෙණවරක කෙලෙසුන්ගින් මිදුණු සිත් ඇතිව රහත් මෙහෙණින් 500ක් සමග ඒ ආරාමේ වාසය කළා. බොහෝ වෙලාවට අර විශාල මහනුවරම පැවිදි වූ අලුත හදපු ආරාම සංකීර්ණ වෙන්නේ නැති. නිතරම මේ 500ක් භික්ෂුණීන් ප්‍රජාපති ගෞතමී ළඟම තමයි හිටියේ. මොකද අර තමන්ට අම්මා කෙනෙක්ට වගේ රැකවරණයක් ලැබුණ නිසා අරහත්ත්වයට පත් වෙලා අර ශාකි කෝලිය මේ රජපෞල් වලින් නික්මුණු පැවිදි ජීවිතයට පත් වුණු 500ක් තෙරණිවලුන් ප්‍රජාපති ගෞතමී ඇසුරේම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ප්‍රජාපති ගෞතමී විවේකීව සන්ධ්‍යා කාලේ වැඩ සිටින කාලේ මනෝ සංකල්පනාවක් හිතේ මේ අදහසක් ඇති වුණා, සිටිවිල්ල. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මගේ ඇස් දෙකෙන් දැක ගන්න මං කැමති නැහැ. ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේ හෝ රාහුල ආනන්ද නන්ද කියන තෙරණුවරුන්ගේ පිරිනිවන් පෑම ඇස් දෙකෙන් මං දැක බලා ගන්න එක සුදුසු නැහැ. ඒ නිසා මේ ලෝකනාත වූ බුදුරජාණන් වහන්සේ විසින් මට අනුමත කරනවා නම්, අවසර දෙනවා නම් ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන්න ඕනේ. කියලා ගෞතමිය කල්පනා කළා. ගෞතමිය කල්පනා කළා මේ සියලු මහ තෙරවරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කලින් තමයි මං පිරිනිවන් පෑ යුත්තේ කියලා. ඊට පස්සේ දැන් මේ වෙලාවේ මේ භාවනාව කර කර මේක හිත හිත ඉන්න වෙලාවේ අර ප්‍රජාපති ගෞතමියත් එක්ක පැවිදි වුණු 500ක් තෙරණිවරු ඉන්නේ දැන් ඔක්කොම අරහත්ත්වයටපත් වෙලා. මේ 500ටත් හිතෙනවා මේ ප්‍රජාපති ගෞතමියත් එක්ක අපි පැවිදි ජීවිතයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන රාහුල ආනන්ද නන්ද කියන්නේ අපේ ශාක්‍ය කුලයේ වංශවත් මහතෙරවරුන්. බුදුරජාණන් වහන්සේ අපේ පියාණන් හා සමයි. ඒ නිසා අපි ඒ උතුමන් වහන්සේලාට කලින් පිරිනිවන් පෑ යුතුයි කියලා තරුණ පිරිසත් කල්පනා කළා. කල්පනා කරලා ඒ අදිෂ්ඨාන කළා ප්‍රජාපති ගෞතමියගෙන් අපිට අවසර ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් මට අවසර ලැබෙනවා නම් මම පිරිනවන් පානවා කියලා දැන් තනි තනියම එක එක්කෙනා හිතනවා. ඉතින් මේ විදිහට දැන් කල්පනා වෙමින් ඉන්න අතරේ කවුරුත් මේක කාටවත් කිව්වේ නැහැ. දැන් මේ ගෞතමි තෙරණින් වහන්සේ ළඟට අර 500ක් තෙරණින් වහන්සේලා ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන කියනවා ආර්යාවනි මේ සවස් කාලෙදී අපි සියලු දෙනාම මේ කකුල් සෝදගෙන පැත්තකට ගිහින් භාවනා වෙමි භාවනාවේ নিমগ্নව සිටියා. මේ විදිහට භාවනා කරමින් ඉන්න අතරේ දේවින් මේ තෙරණින් වහන්ස අපිට දැනුණ මේ පොළවේ චලනයක් සිද්ධ වුණා. පොළවේ චලනයක්. දැන් මෙයාට පොළවේ චලනයකුත් දැනලා තියෙනවා ඒ වෙලාවේ. ඊට පස්සේ අහනවා උත්තමාවනි මේ පොළොවේ චලනේ ඔබතුමියට දැනුණද? ඒකට හේතුව කුමක්ද? ඊට පස්සේ ප්‍රජාපති ගෞතමී තෙරණිය කියනවා මට මෙහෙම සිතිවිල්ලක් ඇති වුණා මං හවස් කාලේ ඉන්න වෙලාවේ මට හිතුණා බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පාන්න ඕනේ කියලා. ඒක හිතුණු වෙලාවේ මේ මහ පොළොව කම්පා වුණානේ. අන්න ඒකයි සිද්ධ වුණේ කිව්වා. ඊට පස්සේ අර තෙරණිවරු කියනවා උත්තමාවියනි අපිටත් ඔය කම්පා වුණු වෙලාවේ ඕකම හිතුණා කියලා දැන් මටත් හිතුණා කියලා දැන් 500 දෙනාම බලන්දි ඔක්කොටම හිතිලා පිරිනිවන් පාන. ඊට පස්සේ මේ තෙරණිවරු කියනවා ආර්යාවනි මේ පරම ශාන්තෝ නිවනටපත් වූ බුදුරජාණන් වහන්සේ අපිට අවසර දෙනවා නම් ඔබ වහන්සේත් එක්ක අපිත් පිරිනිවන් පාන්න කැමති. අපි එකටමයි ගිහි ජීවිතෙන් නික්මුනේ. අපි එකටමයි භවේනුත් නික්මුනේ. ඒ නිසා ආර්යාවෙනි අපි එකටම උතුම් වූ නිවන් පුරයට යමු කියලා දැන් අර 500ක් තෙරණිවරු ගෞතමී තෙරණියට කියනවා. ඊට පස්සේ ගෞතමී තෙරණිය කියනවා නිවනට යන්න සූදානම් වෙන අයට එපා කියන්නේ කියලා ගෞතමී තෙරණිය කියනවා. ගෞතමී තෙරණිය ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. නිවනට යන අයට කුමක් කියන්ද කියලා අහනවා. ඊට පස්සේ දැන් මේ කතාව අහන්න ලැබෙනවා මෙහෙණවරට අරක්ගත් දෙවිවරුන්ට. දැන් මේ දෙවිවරු මේ මෙහෙණවරට අරක්ගත් දෙවිවරු මේක දැනගෙන ඒගොල්ලෝ කම්පා වෙන්න පටන් ගන්නවා. ප්‍රජාපති ගෞතමිය අනිත් තෙරණින් වහන්සලා වෙනුවෙන් ඒ දෙවිවරුන්ට කියනවා මේ මෙහෙණවරට අරක්ගත් යම්කිසි දේවතාවෙක් සිටිද්ද ඒ සියලු දෙනා අපිට සමා කරත්වා අපේ වාසයෙන් අපේ කටයුතු වලින් පෑන් පරිභෝජනයෙන් අතුපතු ගෑම් වලින් නොඒක ආකාරයෙන් අපි මේ මෙහෙණවරේ වාසය කරද්දී ඔබ වහන්සේලාට අපහසුයක් කරදරයක් වුණා නම් අපිට ඒකට සමාවිත්වා කියලා සමාවිල්ලුවා. ඊට පස්සේ කියනවා යම් තැනක තියෙනවා නම් ජරාවක් මරණයක් අප්‍රිය සංප්‍රයෝගේ ප්‍රිය විප්‍රයෝගේ ඒ සියල්ලම නැති තැනක්. අන්න ඒ ස්ථානය, අසංකත වූ ස්ථානය, අන්න එතෙන්ට අපි පිටත් වෙලා යනවා කියලා දෙවිවරුන්ට කිව්වා. ඒ වෙලාවේ අරහත්වයට පත් නොවු බොහෝ දෙනාට මේක අහන්න ලැබිලා, අපි පින් මද පිරිසක්, අපි පින් මද පිරිසක් බොහෝ ඉක්මනින් මේ ආර්යාවන් පිරිනිවන් පානවා කියලා හඬා වැළපෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ පිරිස පිටත් වෙලා යන්න පටන් ගත්තා. පිටත් වෙනකොට මේ භික්ෂුණි ආරාමය ටික ටික ටික ටික හිස් වෙන්න පටන් ගත්තා. මේ ගංගා නම් වූ නදියට 500ක් නදීන් එකතු වෙනවා කියලා කියනවා. 500ක් නදීන් එකතු වෙලා ගංගා නම් නදිය සාගරයට වැටෙනවා හා සමානව ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ප්‍රමුඛ කරගෙන මේ 500ක් තිරණින් පිරිනිවන් පාන්නට අවසර ඉල්ලන්න බුදුරජාණන් වහන්සේ වෙතට වැඩම කළා. දැන් මේක බොහොම වේගෙන් පැතිරලා යනවා. මේ පිරිස මොකටද මේ පිටත් වෙලා යන්නේ කියලා. ඒ වෙලාවේ මේ පිරිසට බොහොම ශ්‍රද්ධාවෙන් උපස්ථාන කරගෙන හිටපු උපාසිකාවන් පිරිසක් හිටියා. මේ මෙහෙණවර ආශ්‍රිතව නගරේ ජීවත් වුණු. ඉතින් මේ උපාසිකාවන් ගෙයින් එළියට ඇවිත් මේ තෙරණින් වහන්සේලාගේ පා අල්ලගෙන වන්දනා කරමින් කියනවා, මහා භාග්‍යවත් උත්තමාවන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා කළ මැනව, අනාථ වූ තවමත් පිළිසරණ සකසා ගන්නට නොහැකි වූ අප හැරදමා පිරිනිවන් පාන්නට මේ තරම් ඉක්මනින් යන්න එපා කිව්වා. ඊට පස්සේ ප්‍රජාපති ගෞතමී කියනවා, පින්වත් දරුවනි, හඬලා පලක් නැත, මේ ඔබට සිනාසෙන්නට කාලයයි කියනවා. අඬන්න අවශ්‍ය නැහැ, මේ සිනාසෙන්නට කාලයයි. ඒකට හේතුව තමයි මා විසින් දුක අවබෝධ කරගත්තා. දුකට හේතුව දුරු කළා, දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කළා, මාර්ගය ප්‍රගුණ කළා. සසරේ දුකටපත් නොවුණු කෙනෙක් වශයෙන් මං මේ දුක්ඛිත ශරීරය අතහැරලා දාන එක ගැන සතුටටපත් වෙන්න, සිනාසෙන්න කියලා කිව්වා. එහෙම කිව්වට ඒ ඇයට හිනාහෙන්න තරම් මානසිකත්වයක් තිබුණේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේ විදිහට හඬා වැළපෙද්දී ගෞතමී තෙරණිය කියනවා, මා විසින් බුදුරජාණන් වහන්සේව ඇසුරු කළා, බුද්ධ ශාසනය සම්පූර්ණ කළා, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන බරක් විදිහට සසර පුරාවට කරේ තියාගෙන ගිහින් ඒ ගිය ගමන ඒ බර මම පැත්තකින් තිබ්බා, තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැම්මා, යම් කිසි අර්ථයක් පිණිස මං ගෙදරින් එළියට බැස්සද, බුද්ධ ශාසනේ පැවිදි වුණාද, ඒ සියලු අර්ථය සියලු අරමුණ මං සම්පූර්ණ කරගත්තා, සියලු සංයෝජනයන් ෂය වෙලා ගියා, ඒ අර්ථය මා විසින් සාක්ෂාත් කරගත්තා කියලා දැන් ප්‍රජාපති ගෞතමිය අර උපාසිකාවන්ට කියනවා. ඊළඟට කියනවා, බුදුරජාණන් වහන්සේගේත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් යම්තාක් මේ ලෝකේ පවතින්ද, මේ ශ්‍රී සද්ධර්මයේ පවතිනවා කියන්නේ මාගේ පිරිනිවීම සිද්ධ වෙන දෙයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිසා, බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නිසා දුක් නොවන්න මා පිරිනිවන් පාන එක සිද්ධ වෙන දෙයක් කිවා. එතකොට ඒ කියන්නේ ප්‍රජාපති ගෞතමිය නැති වුණත් බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ තියෙන නිසා දුක් වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි කියන්නේ. ඊට පස්සේ ගෞතමී තෙරණිය කියනවා, කොණ්ඩඤ්ඤ ආනන්ද නන්දාදි නොඑක් තෙරණුවන්, රාහුල බන්ත්‍රාදි තෙරණුවන් අරහත්ත්වයට පත් වී මාර්ගඵල අවබෝධ කරගෙන බොහෝසෙයින් පැතිරී ගින් සිටින්නේ මේ වෙනකොට. ඒ වගේම සංඝයා බොහෝම සුවසේ වාසය කරනවා, සමගිය වාසය කරනවා. ඊළඟට මේ අන්‍යාගමික තීර්ථකයන්ගේ බලය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා බුද්ධ ශාසනය බැබළෙනවා මේ කාලේ. ඔක්කාක රාජවංශයේ මේ මරණයට ඇති බිය නැසු වංශවත් පිරිස් ඔක්කාක රාජවංශයෙන් සම්පූර්ණයෙන්ම පැන නැංගා. ඒ නිසා දැරියනි, නිවන් සඳහා මාහට දැන් කාලය නොවේද? මේ තරම් මුළු වෙනසක් සිද්ධ වෙලා තියෙද්දි නිවන සඳහා කාලය නොවේද කියලා අහනවා. ඊට පස්සේ මේ තෙරණිය කියනවා, බොහෝ කාලක ඉඳලා මම යම් දෙයක් හිත හිතා පතපතා හිටියා නම් අන්නේ දේ අද සිද්ධ වෙනවා. මේ වනාහි සතුටට බෙර වාදනය කරන්න තරම් බොහොම උතුම් වූ අවස්ථාවක් නේද? දැරියනි, තොපගේ කඳුලින් කවර වැඩක්ද කියලා ප්‍රජාපති ගෞතමී අහනවා. මං කෙරෙහි යම්කිසි දායාදයක්, තෑග්ගක්, පූජාවක්, උපහාරයක් පවත්වන්නට ඔබ කැමතිනම්, කලගුණ සලකන්න කැමතිනම්, ඔබ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න වීරිය වඩන්න කියලා ගෞතමී තෙරණිය වදාලා, මා විසින් ආයාචනා කරලා බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නා. ඒ නිසා යම් හේකින් යම් මට්ටමකින් මං සතුටු වෙනවා නම් ඒ ආකාරයෙන්ම ඔබත් සතුටු වන්න මං ඔබ වෙනුවෙන් ඒ දේ බුදුරජාණන් වහන්සේ වෙතින් ලබා දුන්නා කියා. මේ ආකාරයෙන් මේ පිරිසට අනුශාසනා කරලා මේ භික්ෂුණීන් පෙරද මේ භික්ෂුණීන්ට පෙරටුව ගෞතමී තෙරණිය පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා පැත්තකින් තැන්පත්ව ඉඳගත්තා. තැන්පත්ව ඉඳගෙන ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේට කියනවා, සුගතයන් වහන්ස, මම ඔබගේ මෑණියන් වෙමි. වීරයන් වහන්ස, ඔබ මාගේ පියාවේ. කොහොමද බුදුරජාණන් වහන්සේ ගෞතමීගේ පියා වුනේ? ගෝ ප්‍රජාපති ගෞතමී තෙරණිය නම් ශ්‍රාවක දියණිය බිහි කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඇති දැඩි කරපු නිසා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අම්මා වෙන්නේ ගෞතමී තෙරණිය. නාථයන් වහන්ස, ඔබ වහන්සේ මට සද්ධර්මයේ සුවය ලබා දුන්නා. ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් තමයි මා උපන්නේ. ඒ තමයි ශ්‍රාවක දීනියක් විදිහට අරහත්වයට පත්වීම. සුගතයන් වහන්ස, ඔබ වහන්සේගේ රූපකාය මා විසින් කිරිපොවා වර්ධනය කළා. මාගේ මේ කිසිදා නින්දාවට ලක් නොවන, ජරාවට ලක් නොවන, විනාශයට ලක් නොවන ධර්මකාය ඔබ වහන්සේ විසින් කිරිපොවා වර්ධනය කළා. එතකොට මේ ජරාවට පත්වෙන දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මකාය විදියට ශ්‍රාවකයන්ට දීලා තියෙන්නේ, වර්ධනය වෙන දෙයක්. මා විසින් ඔබ වහන්සේව මොහොතක්වත් පිපාසයෙන් තියලා නැහැ. ඒ පිපාසය මාගේ කිරිවලින්ම සංසිඳවලා තියෙනවා. ඔබ වහන්සේ විසින් අතිශය ශාන්ත වූ දහම් නැමැති කිරිවලින් මගේ පිපාසය සම්පූර්ණයෙන්ම සංසිඳවලා දැම්මා. මහා මුනිවරයාණනි, මා විසින් වැඩිමෙහි රැකීමෙහිලා ඔබට ඔබ ණයගැති නොවේ. පුතුන් කැමති යම් කිසි ස්ත්‍රියක් සිටිනවා නම් ඔහු ඔබ බඳු පුතෙකු ලබත්වා කියලා ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේ වෙතට වැඳගෙන ඒ ආකාරයෙන් ප්‍රකාශ කළා. මන්දාතු ආදී රජුන්ගේ, මහා සක්කිති රජුන්ගේ යම්කිසි මෑණියන්, මෑණිවරු, මව්වරු සිටිත්නම් ඒ මව්වරු ඒ ආදී රජවරුන් බිහිකොට පසුව බවසයුරේ ගිලුණා. පුත්‍රයාණෙනි, ඔබ විසින් මා බවසයුරින් ඉතිර කෙරෙව්වා. බොහෝ සක්කිති රජවරුන්ට මව් පදවිය ලැබුණත් සක්කිති රජවරුන් ඉපැද්දුවත් ඒ අම්මලා බවසාවුරු ගිලිලා තියෙනවා. බුද්ධ මාතාවක් වුණා නම් යම් කිසි මෑණියන් වහන්සේ නමක් ඒ මෑණියන්ට ඒ පුත්‍ර රත්නයෙන් භවයෙන් එතෙර වෙන මාර්ගය තමන්ට ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කරලා දෙනවා. රාජමාතා රාජමහේසි, ඒ කියන්නේ රජෙකුගේ අම්මා, රජෙකුගේ බිසව යන නම ස්ත්‍රීන්ට සුලබයි, දුර්ලභ නෑ. බුද්ධ මාතායයි යම් නමක් ඇද්ද, මේ නම ස්ත්‍රීන්ට පරම දුර්ලභයි. ඒ දුර්ලභ වූ බුද්ධ මාතා යන වදනින් මා පිදුම් ලැබුවා. මාගේ යම් කිසි පැතුමක් තිබුණාද, අදිෂ්ඨානයක් තිබුණාද, යම් කිසි අරමුණක් තිබුණාද, කුඩා මහත් ඒ සියලු අරමුණු මං මුදුන්පත් කරගත්තා. මේ ශරීරය අතහැරලා දාලා පිරිනිවන් පාන්නට කැමති මහා වීර වූ දුක් කෙලවර කළ නායක ආනන් වහන්ස ඒ සඳහා මට අනුදැන වදාළ මැනව. නොයේ චක්‍රාදී ලක්ෂණයන්ගෙන් ගැවසුණු ඔය පියුම් පෙත්තේ පැහැයෙන් යුතු සිරිපා යුගල දිගුකොට වදාළ මැනව පුත්‍ර ප්‍රේමයෙන් යුක්තව තථාගතයන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කරන්නට කැමැත්තිමි. මේ ආකාරයෙන් ඔබ වහන්සේව දැක ශාන්තියට යන්නෙමි, නිවනට පත්වෙමි. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද ඉදිරියට දිගු කළා. ඒ වෙලාවේ ප්‍රජාපති ගෞතමී තෙරණිය තරුණ සූර්ය රාජේක් බඳු ප්‍රභාවත් ආලෝකමත් ශරීරයක් සහිත බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් රූපකායම දැක බලාගෙන ශ්‍රීපාද පද්මේ මතුවේ සිරසින් වැඳ වැටුණා. සූර්ය වංශයට මහා දජ පතාකයක් බඳු වූ බුදුරජාණන් වහන්සේට මේ මරණාසන්න මොහොතේ මා වන්දනා කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම නැවත සංසාරේ ඔබව දැකගන්නේ නැහැ. ලෝකාග්‍රයන් වහන්ස, කාන්තාවන් අතින් බොහෝ වෙලාවට වැරදි සිදු වෙනවා. ඉතින් මාගේ අතින් දෝෂයක් සිද්ධ වුණා නම් කරුණාවට ආකර වූ උතුමාණෙනි, එයට සමාව ලබා දෙනසේක්වා. යම් හේකින් මම කාන්තාවන් වෙනුවෙන් පැවිද්ද පුන පුනා ඉල්ලා හිටියාද, එහිලා මාගෙන් කරදරයක් වුණා නම්, වදයක් වුණා නම්, නරෝත්තමයාණන් වහන්ස එය වෙනුවෙන් සමාව ලබා දෙනසේක්වා. වීරයන් වහන්ස, ඔබගේ අනුදැනුම සහ අනුශාසනාව සහිතව භික්ෂුණීන්ට මා විසින් අනුශාසනා කළා. මා විසින් භික්ෂුණීන්ට අනුශාසනා කරද්දී යම් කිසි අඩුපාඩුවක් නොදැන සිදුණු වැරදීමක් වුණා නම් එතන ඒ වෙනුවෙනුත් ඒ සඳහාත් මාහට සමාව ලබා දෙනසේක්වා. මේ විදිහට සමාව ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේ ගෞතමියට කතා කරන්න පටන් ගත්තා. ගුණයන් නම් වූ ආභරණයන්ගෙන් සැරසුණු ගෞතමිය සමාව ඉල්ලීමට කරුණු නැති තැන සමා කරන්නේ කුමක් නිසාද? පිරිනිවන් පෑම සඳහා සූදානම් වන ඔබට මතුවෙහි කියන්න දෙයක් නැහැ. පවිත්‍ර වූ, පවිත්‍රත්වයෙන් අනූන වූ මේ භික්ෂු සංඝයා මේ ලෝකෙන් නිස්සරණයට යන කල්හි, මේ ලෝකෙන් නැති වී යන කල්හි, ඒ කියන්නේ නිවනට පිරිනිවන් පාන කල්හි, මේ ග්‍රහ තාරකාවන්ගේ චලනය ව්‍යසනය දැක මේ සඳ මඩල සැඟවී යන්නාසේ රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට පෙර ඔබ සැඟව යන්නට සූදානම් සිටිනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ මේ මහා මේරු පර්වතයේ වටා තාරකා ආදී නොයෙක් දේවල් භ්‍රමණය වෙනවා වගේ මේ අනෙකුත් භික්ෂුණීන් බුදුරජාණන් වහන්සේගේ වටේට ප්‍රදක්ෂිණා කරලා වැඳ වැටි බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන හිටියා. ඉතින් ඒ අතරේ ගෞතමී තෙරණිය නැවත කතා කරනවා. ස්වාමීනි භාගතුන් වහන්ස, ඔබ වහන්සේව දර්ශනය වීමෙන්, ඔබ වහන්සේව දැක ගැනීමෙන් මගේ ඇස් දෙක කවදාවත් තෘප්තියටපත් උනේ නැහැ. ඊළඟට ඔබ වහන්සේගේ කටහඬ අහන්න ලැබෙනකොට මාලිගාවේ ඉඳන්ම මට ඇති උනේ නැහැ. මට හැම මොහොතකම ඔබ වහන්සේගේ කටහඬ අහන්න කැමැත්තක් තිබ්බා. නමුත් ඒ වගේ සිතක් තිබුණු මගේ හිත ඔබ වහන්සේගේ ධර්ම රසයෙන් තෘප්තියට පැමිණියා. අතෘප්තිකර සිත ධර්ම රසයෙන් සන්තෘප්ත වුණා. නරශ්‍රේෂ්ඨයන්න් වහන්ස යම් ආකාරයකින් මේ අනුන්ගේ නොඑක වාද ભેද සමතේකට පත් කරලා නොඑක ආකාරයෙන් බුදුසසුන නගා සිටවන ඔබ වහන්සේගේ මේ ශ්‍රී මුඛය මුහුණ දර්ශනය කරගන්න කෙනෙක් ඇද්ද? ඒ කාන්තින් ඒ සියලු දෙනා වාසනාවන්තයි. නොඒකාකාර ගුණධරණ බුදුරජාණන් වහන්ස දිගු ඇඟිලි සහිත තඹවන් නිය ඇති, දිගු විලුම් ඇති, සුභ වූ යම් ආකාර ලක්ෂණයන් සියල්ල සහිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ප්‍රණාම කරද්ද ඒ සියලු දෙනා පින්වන්තයි. බුදුරජාණන් වහන්සේ මිහිරි ප්‍රීතිය දනවන මෛත්‍රී සහගත වචනවලින් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ වචන ඇසෙන කන් දෙක ඒ කාන්තින්ම මහා පිංවන්තයි. මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේව පිදීමෙන් නොඒකාකාරයෙන් මේ පිදීම නිසාම බුදුරජාණන් වහන්සේ පිදීමෙන්ම සසර කතර දුරු කරගත් අය, සසර කතරින් එතර වුණු අය මේ ලෝකෙ සිටිනවා. ඒ අය බොහෝ පිංවන්තයි. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් වන්දනා කරමින් ගුණ කියන්න පටන් ගත්තා. මේ විදිහට ගුණ කියමින් බුදුරජාණන් වහන්සේට කියනවා, බුදුරජාණන් වහන්සේ වටා සිටින දැන් අනෙකුත් ස්වාමින් වහන්සේලාට දැන් වඳින්න පටන් ගත්තා. රාහුල, ආනන්ද, නන්දාදී ස්වාමින් වහන්සේලාට, රහතන් වහන්සේලාට දැන් මේ භික්ෂුණී පිරිස පිළිවෙලින් වන්දනා කරනවා. වන්දනා කරමින් ඒ පිරිසට කියනවා, මුනිවරයන් වහන්ස, සර්ප වාසයක් වගේ මේ ශරීරය, සර්පය වාසය කරන තැනක් වගේ, රෝගයන් වාසය කරන තැනක් වගේ මේ ශරීරය, දුක්ඛඳක් වගේ මේ ශරීරය, දුකින් පෙළුණු ජරා මරණට ගොදුරු වෙලා කුණු කසලින් ආකීර්ණ වූ නොඒකාකාරයෙන් මේ වික්ෂිප්ත වූ අපිරිසිදු වූ මේ ශරීරයට කලකිරීමෙන්ම අවබෝධයෙන්ම නොඇලී ගිහින් මේ ශරීරයෙන් නිදහස් වුණා. ඒ නිසා මුනිවරයන් වහන්සේ පිරිනිවෙන්නට අදහස් කරගෙන සිටිනවා කියලා දැන් අර ආනන්ද, නන්ද, රාහුල වගේ ඥාති පුත්‍ර ස්වාමින් වහන්සේලාට වන්දනා කළා. ඉතින් මේ වෙලාවේ මේ වෙනකොට පහ වූ ශෝක සහිතව ආශ්‍රවයන් ශ්‍රේය කරපු නන්ද රහතන් වහන්සේත්, රාහුල රහතන් වහන්සේත් පර්වතයක් වගේ නොසැලී ඒ සියල්ල ශ්‍රවණය කරගෙන හිටියා. දැන් ඒ දෙන්නම අරහත්වයට පත් වෙලා. ඉතින් මේ ආකාරයෙන් ඒ දෙනම වහන්සේලා කල්පනා කරනවා, හේතුන්ගෙන් සකස්සුණු යම් කිසි දෙයක් ඇද්ද ඒ සියල්ල හරියට මේ කපාහෙළු සැනින්ම බිම ඇද වැටෙන කෙහෙල් කඳක් වගේ බොහෝම ඉක්මනින් නැසී වෙනසී යනවා. ඒ වගේම මේ මායාකාරී මිරිඟුවක් වගේ ගොඩක් වෙලා බොහෝ කාලයක් පවතින්නේ නැහැ. ස්ථිරව නොසිටින, බොහෝ කල නොපවතින මේ ශරීරයට නිඳා වේවා කියලා රහතන් වහන්සේලා දෙනම සිතින් කල්පනා කරනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේලා හිතනවා, මෝතුමෝ වනාහි ජිනේන්ද්‍රයන් වහන්සේගේ සුළුමෑනියන් කිරිමව බුදුරදුන්ව පෝෂණය කළ ගෞතමිය පිරිණිවීමට යනවා. සියලු සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි කියලා දැන් මේ රාතන් වහන්සේලා දෙනම කල්පනා කළා. මේ මොහොතේ දැන් මෙතන හිටපු ආනන්ද ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියේ නැහැ. සීක භාවයේ පිහිටා සෝතාපන්න ඵලයට පමණක් පත් වෙලා හිටපු ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ මෑණියන්ගේ පිරිණිවීම ශ්‍රවණය වෙලා දැන් හිතින් ආනන්ද ස්වාමින් වහන්සේ මෙහෙම හිතනවා. ගෞතමී තෙරණිය පිරිණිවෙන්නටයි අද යන්නේ. නොබෝ දිනකින්ම මේ තෙල් නැතිව, දර නැතිව ගින්නක් නිවි යනවා වගේ බුදුරජාණන් වහන්සේත් පිරිණිවෙන්නට ඉඩ තියෙනවා කියලා ආනන්ද ස්වාමින් වහන්සේට මතක් වුණේ ඒක. ආනන්ද ස්වාමින් වහන්සේට කඳුළු පිට වුණා ඒ විදිහට හිතද්දි. මොකද දැන් අරහත්ත්වයට පත් වෙලා නැති නිසා. මේ විදිහට කඳුළු පිට වෙනවා දැක්ක ගමන් ගෞතමිය දැක්ක මේ ආනන්ද ස්වාමින් වහන්සේ අඬනවා. දැක්ක ගමන් ගෞතමී තෙරණිය කියනවා, බහුශ්‍රුත භාවයේට සාගරයක් බඳ වූ ආනන්දයන් වහන්ස, ගැඹුරු ප්‍රඥාවක් සහිත බුද්ධ උපස්ථානයේ නියැලුණු පුත්‍රයාණන් වහන්ස, ශෝක කරන්නට යුතු නෑ, හිනාවට කාලයයි කිව්වා, සිනාසෙන්නට කාලයයි. පුත්‍රේනි, නිවන වෙත එළඹ සිටිනා මාහට ඔබ වහන්සේගේ පිහිටයි කියලා වන්දනා කළා. වන්දනා කළා. ඊට පස්සේ දැන් වන්දනා කරලා නැගිටලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට, පින්වත් ආනන්දයන් වහන්ස, ඔබ වහන්සේ විසින් මාගේ ඉල්ලීම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කාන්තාවන් වන අපේ පැවිද්දට අවසර ඉල්ලා සිටියා. පුත්‍රයාණන් වහන්ස, දුක් නොවන්න, ඔබගේ උත්සාහයේ සාර්ථකයි, අපි අරහත්වයට පත් වුණා. ඊළඟට කියනවා මේ පැරණි තීර්ථක ඇඳුරන් විසින් නොඑක් ආකාරයෙන් නිග්‍රහ කළ ලාබාල මන්දබුද්ධික දුෂ්ප්‍රඥයයි කියන ලද කාන්තාවන් අතරින් සිව්මැලි සත්‍යවිරිදි දැරියන් විසින් පවා මේ උතුම් නිවන සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේට සෙවණැල්ල හා සමව බුදුරජාණන් වහන්සේ ළඟින්ම රැඳෙන ආනන්දයන් වහන්ස, ඔබ වහන්සේගේ අන්තිම දර්ශනයයි මම මේ දකින්නේ. මම යම් තැනක දැන් පිටව යද්ද එහිදී මට ඔබ වහන්සේව දැකගන්න ලැබෙන්නේ නැහැ. මම දැන් එහි පිටව යන්න යන්නේ කියලා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අවසරය ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙතට හැරිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා, ලෝකාග්‍රයන් වහන්සේ යම් විදිහක ධර්මයේ දේශනා කරමින් සිටිද්දී මේ සුළු හෝ කිඹිසුමක් බුදුරජාණන් වහන්සේගෙන් නිකුත් වුණා නම් පැත්තක ඉඳගෙන ඒ අහගෙන ඉන්න මම, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ කල් ජීවත් වෙන සේක්වා, මහා මුනීන්ද්‍රයන් වහන්ස කල්පයක් වැඩ සිටුනා සේක්වා, මුළු ලෝකේටම අජරාමර පිණිස බොහෝ කල් වැඩ සිටිනා සේක්වා කියලා අල්ප හෝ රෝගයක් බුදුරජාණන් වහන්සේගෙන් දකිනකොට ප්‍රජාපති ගෞතමිය එහෙම කල්පනා කරලා තියෙනවා. ඊ එහෙම කියද්දී මේ ඒ කාලේ දැන් බුදුරජාණන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරද්දී බුදුරජාණන් වහන්සේ නිකන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියනවා, ගෞතමිය, ඔය ආකාරයෙන් මට වඳින්න එපා. ඔය ආකාරයෙන් මට ආශිර්වාද කරන්න එපා. තථාගතයන් වහන්සේ වැඳෙයුත්තේ ඔහොම නෙමෙයි. ඊට පස්සේ ගෞතමිය කියනවා, ස්වාමීනි, අන්න ඒ විදිහට ඔබ මං එහෙම ආශිර්වාද මේ අර දීර්ඝාය ලැබෙත්වා කියලා හිතද්දී ඔබ වහන්සේ මට මෙහෙම කියලා තියෙනවා. ඊට පස්සේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට මෙහෙමත් කිව්වා. මෙන්න මෙහෙම හිතන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේව වන්දනාමාන කරන්න කැමතිනම් බුදුරජාණන් වහන්සේ බොහෝ කල වැඩ සිටිත්වා කියලා හිතනවටත් වඩා මෙන්න මෙහෙමයි හිතන්න ඕනේ. ඒ තමයි ඔබ දැක ගන්න කිව්වා මේ දෘඩ පරාක්‍රමයෙන් අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදව ගන්න වීරියෙන් යුක්තව බුද්ධ ශාසනයේ මේ සීල සමාධි ප්‍රඥා වඩන ශ්‍රාවක පිරිස් දැක ගන්න හඳුන ගන්න. අන්න ඒ දේ ඔබ හඳුනගත්තොත් ඒ දේ ඔබ දැකගත්තොත් ඒකම තමයි බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව බවට පත් වෙන්නේ. මොකද ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න මහන්සි වෙන හැටි දකින දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම බුද්ධ වන්දනාව බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අනුශාසනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ හමුවේ දැන් ගෝතමී තෙරණින් වහන්සේ තමන්ගේ හිතේ පැන නැගුණු අදහස ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කරන අතරේ දැන් ගෝතමී කියනවා ස්වාමීනි භාගතුන් වහන්ස ඔබ වහන්සේගේ පිරිනිවන් පෑම නොදකින්න අදහසින් මම පිරිනිවන් පාන්න කල්පනා කරලා තියෙනවා. ඒ නිසා මාගේ පිරිනිවන් පෑම පිණිස මාහට අවසර ලබා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෝතමිය යම් දෙයකට සුදුසු කාලය නම් ඒ සඳහා ඔබ කාලය දන්නවා. ගෝතමී තෙරණිය කියනවා ස්වාමිනි භාගතුන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම කෙලෙස් දවාහලු කරලා දැම්මා. සියලු භවයන් මුලිනුපුටා දැම්මා. නොඒක ආකාරයෙන් අෂ්ට සමාපත්‍ය අභිඤ්ඤා සිව්පිලිසිබියාබත් නොඒක ආකාර වූ ගුණධර්මයන් උපදවාගෙන තියෙනවා. ඒ වගේම මේ නොඒක ආකාරයෙන් බුද්ධ ශාසනය මා සම්පූර්ණ කරගත්තා. මෙහෙම කියද්දී බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් ගෞතමී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඔබ පුරුදු පුහුණු කළාද ඔබ උපදවාගත් අභිඥාවන් අෂ්ට සමාපatti සියල්ල ඔබ තුලයි පවතින්නේ. ඒ නිසා මේ වැඩ සිටින මේ පිරිසට ගිහි පිරිසට ඔබ උපදවාගත් අභිඥාවන් දැర్శණය කරවීමේ කාලයයි. ඒ නිසා ගෞතමී 이르දි ප්‍රාතිහාරේ පාන කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රජාපති ගෞතමිය අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා නොඑක ආකාරයෙන් ශරීර බොහෝ කොට මවා පෙන්වමින් 이르දි ප්‍රාතිහාරේ පාන පටන් ගත්තා. ඒ වගේම මේ කිරිල්ලියකගේ ශරීරයක් අහස විශාල රූපයක් මවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වගේම මේ මහ පොළොව මහ මේරු පර්වතේ ආදී දේවල් තමන්ගේ අතට අරගනිමින් 이르දි ප්‍රාතිහාරේ පෑවා. ඒ වගේම සූර්ය චන්ද්‍ර ආදී රූපයන් මවමින් 이르දි ප්‍රාතිහාරේ පාන්නට පටන් ගත්තා. ඒ වගේම මේ මුචලින්ද මහා මේරු මන්දාර දද්දරාදී නනිකුත් නොයෙක් පර්වතයන් ඒ වගේම මේ හිරුසඳු පව ඇඟිලි තුඩකින් වහලා පෙන්නලා සම්පූර්ණයෙන්ම මේ බොහෝ පිරිස් සතුටටපත් වෙන 이르දි ප්‍රාතිහාරයන් පාලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මහාවීරයාණන් වහන්ස ඔබගේ අනුශාසනාවන් සම්පූර්ණ කළ ඔබගේ සුළු මෑණියන් වන ගෞතමියයි මම. දහම්මැස්සති උතුමාණෙනි තමන්ගේ අර්ථය සම්පූර්ණ කරගත් ගෞතමී වන මා ඔබ වහන්සේගේ පාවන්දිමි කියලා වන්දනා කළා. මේ ආකාරයෙන් මේ ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා මහාවීරයාණනි මම දැන් ඉපදිලා අවුරුදු 120ක් වෙනවා. වීරයාණන් වහන්ස මේ හොඳටම ඇති. නායකයාණෙනි පිරිනිවෙන්නෙමි. මෙන්න මේ ආකාරයෙන් මේ අවසාන වචනය ප්‍රකාශ කළාට පස්සේ බොහෝ පිරිස් විශ්මයටපත් වුණා. කොයි ආකාරයෙන්ද මේ තරම් 이르දි ප්‍රාතිහාරයන් උපදව ගත්තේ කියලා. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ශ්‍රාවිකාවන් අතරින් වැඩිමහල් ශ්‍රාවිකාවන් අතරින් අග්‍රස්ථානයට පත් වුණු ප්‍රජාපති ගෞතමිය කොයි ආකාරයෙන්ද මේ වගේ ජීවිතයක් උපදව ගත්තේ කියන ප්‍රශ්නේ පැන නැග්ගට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෞතමියට කියනවා, පින්වත් ගෞතමී, ඔබ මේ ගමන පටන් ගත්ත ආකාරයත් මේ පිරිසට කියා දෙන්න කිව්වා. ඒ වෙලාවේ ප්‍රජාපති ගෞතමිය කියනවා, ධම්මස් උපදවාගත් ලෝකනායක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකේ පහළ වෙලා හිටියා. ඒ කාලේ මේ හංසවතී කියන නගරයේ නොඒකාගාර වස්තු සම්පත් වලින් සමෘද්ධිමත් වුණු මහා ධන ඇති ඇමති කුලයක මං ඉපදුණා. මේ ඇමති කුලයේ ඉපදුණු මම දාසි සමූහයා පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියා. බුදුරජාණන් වහන්සේ වෙතට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ හමුවේ ඉන්න වෙලාවේදී මේ කාන්තාවන් අතරින්, ඒ කියන්නේ භික්ෂුණීන් අතරින් වැඩිමහල් භික්ෂුණීන්ගෙන් අග්‍රස්ථානය යම්කිසි භික්ෂුණියකට ලබා දෙනවා දැක්කා. දැක්කට පස්සේ ඒ ආකාරයෙන්ම මගේ සිතේ කැමැත්තක් ඉපදුන බුද්ධ ශාසනයක වැඩිමහල්ම භික්ෂුණී බවට පත් වෙන්න පුළුවන් නම් කියලා. ඉතින් මෙහෙම හිතාගෙන දවස් 7ක් තිස්සේ බුදුරජාණන් වහන්සේට දන්පැන් පූජා කරලා අදිෂ්ඨාන කළා. මේ ආකාරයෙන් වයෝවෘද්ධ භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානෙට පත් වෙන්න මට ලැබේවා කියලා. ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පිරිසට අනුමෝදනාව කරන වෙලාවේ යම්කිසි කාන්තාවක් උපාසිකාවක් මේ මොහොතේ සංඝයා සහිත බුදුරජාණන් වහන්සේට දින 7ක් මුළුල්ලෙහි දන්පැන් පූජා කරලා යම් අදිෂ්ඨානයක් කළා, ඒ අදිෂ්ඨානය ඒකාන්තයෙන්ම සමෘද්ධිමත් වෙනවා. මේන් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාග කියන රාජවංශයේ උපත ලබලා ගෞතම කියන ශාක්‍ය වංශික කුලයෙන් මේ සම්මා සම්බුද්ධත්වයේ වෙතට පත් වෙන්නට නියමිත ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ කිරිමව බවට පත් වෙලා ඒ බුද්ධ ශාසනයේ ගෞතමී යන නාමයෙන් වැඩිමහල් භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය මෙන්න මේ උපාසිකාවට ලැබෙනවා කියලා පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දුන්නා. මෙන්න මේ විදිහට අහන් ලැබුණු ඒ කාලේ ඇමති කුලයේ ඉපදුණු ඒ ඇමති දියණිය බොහෝම සතුටටපත් වෙලා බොහෝ කාලයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කරලා තෞතිසා දෙව්ලෝ ඉපදුණා. තෞතිසා දෙව්ලෝ ඉපදිලා රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන්, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් අනෙක් සියලුම දෙවියන්ට වඩා අග්‍ර බලවත් භාවයක් උපදවා ගත්තා. ඊළඟට අධිපති භාවය ලැබුණා. යම්තාක් ඒ දිව්‍ය ලෝකවල ඉපදුනාද ඒ දිව්‍ය භවනේ දිව්‍ය රාජයාගේ ප්‍රේමණීය මෙහෙසිය බවට පත් වුණා කියනවා. ඒ වගේම සසර සැරිසරන තාක්කල් රජ කෙනෙකුගේ පවුල ඉපදුනා නම් ඒ රජ පවුලේ රජ බිසව බවට පත් වුණා. ඒ වගේම නොඑක් ආකාරයෙන් 500කට නොඅඩු සේවිකාවන් නිරන්තරයෙන් තමන්ට ඉඳලා තියෙනවා. ඒ සියල්ලන්ටම අධිපතිභාවය මේ පෙර ජීවිතවල පවත්ලා තියෙනවා. ඉන්න අනතුරුව 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙක මේ නැවත මිනිස් ලෝකෙ ඉපදිලා සිටුපවුලක ඉපදිලා මෙහෙම ඉන්න අතරේ මේ ඒ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් පස් නමක් වස්වාසයේ පිණිස ඒ ජනපදයට වැඩම කළා. සිටුතුමා ජනපදයෙන් පසේ බුදුරජාණන් වහන්සේලාව පිටමං කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ දේවිය ඇතුළු පිරිස එකතු වෙලා දවසක් ඇතුළත පිදුරු වලින් කොළාතු වලින් කුටි පහක් අදලා පසේ බුදුරජාණන් වහන්සේලාට වස් ආරාධනා කළා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලාට වස් වැසීම පිණිස ආරාධනා කරලා මේ ආකාරයෙන් බොහෝ පින් රැස් කරගෙන නැවත දෙව්ලොවේ ඉපද තවතිසාවේ ඉඳලා අවසාන භාවයේදී දෙව්දහනුවර ඉපදුණා. දෙව්දහනුවර ඉපදෙනකොට පියා බවට පත්ුනේ, ඒ කියන්නේ මායා දේවියගේත් ගෝතමී දේවියගේත් තාත්තා බවට පත්ුනේ අංජන කියන ශාක්‍ය රජතුමා. මව බවට පත්ුනේ සුලක්ඛනා කියන දේවිය. ඒ වගේම සුද්ධෝදන කියන රාජවංශයට වැඩිමහල් සහෝදරියත් එක්කම සරණ ගියා. ඊළඟට මේ ජිනේන්ද්‍රයන් වහන්සේගේ, කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කිරිමෑණියන් බවට පත්වීමේ වාසනාව ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ තමන්ට වඩා නායකෙක් නැති නිසා විනායක කියන නමින් යුක්තයි. විනායක වූ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහින් 500ක් ශාක්‍ය කුමාරිකාවන් සමග පැවිදි ජීවිතය ඉල්ලා ඉඳලා පැවිදිත්භාවය ලබාගෙන අරහත්වයට පත් වුණා. දැන් මේ ගෞතමී තෙරණිය මේ පිරිසට ඇහෙන්න කියනවා මේ කතාව. ඉතින් මේ විදිහට මේ ආකාරයෙන් ප්‍රකාශ කරලා ඉවරුණාට පස්සේ අනිකුත් භික්ෂුණීන්ද අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා තාරකා වගේ බැබලෙන්න පටන් ගත්තා. තාරකා 500ක් වගේ වටේට රවුමට බැබලෙන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රජාපති ගෞතමිය අහසට පැන නැගලා මේ චන්ද්‍රයා වගේ බැබලෙන්න පටන් ගත්තා. චන්ද්‍රයා වගේ මේ බැබලෙනකොට මේ චන්ද්‍රයා වටේට තියෙන මේ ආලෝකත් එක්ක බලද්දි රාත්‍රී ආකාශේ තරු සහ සඳ වගේ පේන්න ගත්තා. පහන් ආලෝක සියල්ලට අධිපති භාවයට පත්තුණු ඒ උතුම් චන්ද්‍රයාගේ රූපේ මවාගෙන 이르දි ප්‍රාතිහාරේ පෑවා. ඊළඟට මේ ආකාරයෙන් මේ නොඑක ආකාරයේ ප්‍රාතිහාර පාලා, ඒ ප්‍රාතිහාරයේ පා ඒ භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා විසින් ඒ අහස් කුස තුලදීම බුදුරජාණන් වහන්සේගෙන් සමවරගෙන පිටත් වෙලා යන්න පටන් ගත්තා. මෙහෙම පිටත් වෙලා යන්න පටන් ගනිද්දී බුදුරජාණන් වහන්සේ දැන් ප්‍රජාපති ගෞතමී පිටත් වෙනවා, රහත් මෙහෙණින් වහන්සලා 500 පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආසනින් නැගිට්ටා. ආසනින් නැගිටිනකොට ඔක්කොම සියලු දෙනාම ආසනින් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේ විහාරයේ දොරටුව ළඟට යනකම්ම පිටුපසින් පසු ගමන් කළා ප්‍රජාපති ගෞතමී තෙරණියට. පසු ගමන් කරලා දොරටුව ළඟින් නවතිද්දී බුදුරජාණන් වහන්සේත් එක්ක පසුගමන් කරපු අනිත් සියලු දෙනා ප්‍රජාපති ගෞතමී ගිය දිසාවට යන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට පිටත් වෙලා යන්න පටන් ගනිද්දී ප්‍රජාපති ගෞතමී නැවත නැවතුණා. නැවතිලා ආපස්සට හැරුණා. හැරෙනකොට සියල්ලෝම දෙපැත්තට වුණා. දෙපැත්තට වෙද්දී හරියටම දොර ළඟ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ප්‍රජාපති ගෞතමී නැවත හැරිලා වන්දනාමාන කරලා කියනවා, ලෝකනාථයන් වහන්ස, ඔබ වහන්සේගේ පස්චිම දැකීමයි මේ. තථාගතයන් වහන්ස ඔබ වහන්සේගේ මුහුණ රූපකාය නැවත මං දකින්නේ නැහැ කිව්වා. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිරිනිවන් පෑම පිණිස පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගිහින් ඒ මෙහෙණවරට ගිහින් ප්‍රජාපති ගෞතමී ඇතුළු පිරිස මේ අර්ධපරයන්කෙන් ඉඳගෙන තියෙනවා. ඉඳගෙන ධ්‍යාන සමාපatti සුවේට සමවදින්න පටන් ගත්තා. දැන් මේ ආදී විදිහට කට්ටි ඔක්කොම භාවනා යෝගීව ඉන්න පටන් ගන්නකොට ඇතැම් අය ඇවිත් ප්‍රජාපති ගෞතමිය ළඟට ඇවිත් වන්දනා කර කර නොයෙක් දේවල් පූජා කර කර හඬන්න පටන් ගත්තා. ඒ අතරේ ප්‍රජාපති ගෞතමිය මොකද කළේ? තාම ප්‍රජාපති ගෞතමිය ඉඳගෙන නැහැ. අර පිරිසට, ඒ කියන්නේ මේ උපාසිකාව තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ, හිස අතගාගෙන මේ පිරිසට කියනවා, මේ පින්වත් දරුවනේ මේ ශෝකය කියන්නේ මාර බන්ධනයක් හා සමානයි. මේ සංකත වූ ධර්ම සියල්ල අනිත්‍යයි. අවසානයේ ඒ කියන්නේ වෙන්වීම කෙලවර කරගෙනයි තියෙන්නේ. නිරන්තරයෙන් අපි වෙන් වෙනවා, නිරන්තරයෙන් වෙන් වෙන සුළුයි කිය කිය ඔළුව අතගගා කියලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම බැහැරට යවලා තියෙනවා. සියලු දෙනාම එළියට යවලා ආරාමයේ ඇතුළට වෙලා පළමු ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ වශයෙන් ධ්‍යාන සමාපatti වඩන්නට පටන් ගත්තා. මේ විදිහට ගෝතමී තෙරණිය පළමු ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට සමවැදෙලා හතරවෙනි ධ්‍යානයේ මේ ධ්‍යානයේ සිට නැවත පළමු ධ්‍යානෙට සමවැදෙලා අනුපිළිවෙලින් නැවත පළමු ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙට මේ ආකාරයෙන් සමවැදෙලා හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම ප්‍රජාපති ගෝතමී තෙරණිය පහන් සිලක් නිවි යන්නා හා සමානවම පිරිනිවන් පාවදාලා. ඒ විදිහටම පිරිනිවන් පානවත් එක්කම මේ මුළු මහත් ලෝතලය භූමිය සුළු මොහොතක් කම්පා වෙන්න පටන් ගත්තා. ආකාශයේ මේ විදුලි ගර්ජන නැගෙන්න පටන් ගත්තා. මහා වැස්සක් ඇද වැටුණා. බොහෝ දෙවිවරු හඬන්න පටන් ගත්තා. පොළොවට මල් වැසි ඇද වැටෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ බොහෝ දෙවිවරු, බොහෝ නාගයෝ, බොහෝ අසුර බ්‍රහ්මාදී පිරිස් ඒකාන්තයෙන් සියලු සංස්කාර අනිත්‍යයි. ඒ සංස්කාරයන් බොහෝ ඉක්මනින් නැසී වෙනසී යනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැසිරෙනව හැරෙන්නට වෙන කිසිදු පිළිසරණක් නැහැ. බුද්ධ ශාසනයේ අග්‍ර වූ භික්ෂුණිය මේ ආකාරයෙන් පිරිනිවන් පාවදාලා උපාදාන රහිතවම නිවී ගියා. මේ ආකාරයෙන් දැන් මේ පිරිස නොයෙක් විදිහට ධර්මයේ සිහි කර කර සංවේගයට පත් වුණා. ඊළඟට මේ දෙව් පිරිස් සිහි කරන්න පටන් ගත්තා. සියලු එක්වීම, වෙන්වීම කෙලවර කරගෙන ඇත්තේය. සියලුම සංකත ධර්මයන් අනිත්‍යයි. ජීවිතය කියන්නේ විනාශය අවසන් කරගත් දෙයක්. මෙය නොදන්නා අය අතරයි මේ දුක්සෝසුසුම් කියන දේවල් හටගන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් දෙවිවරු මේ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනි භාගතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවා, 500ක් භික්ෂුණීන්ද පිරිනිවන් පෑවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, පින්වත් ආනන්ද, මේ මෑණියන්ගේ පිරිනිවන් පෑම භික්ෂුණීන්ට දන්වන්න කියනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කඳුළු පිරි දෙනෙතින් යුක්තව පැකිලෙන හඬකින් යුක්තව භික්ෂුන් පිරිසට භික්ෂුණීන් වහන්සේලා සහ ප්‍රජාපති ගෞතමගේ පිරිනිවීම දැන්වුවා. මේ විදිහට පිරිනිවීම දන්වද්දී ඒ හඬ ඇහුණු ඉර්ධියෙන් අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා පවා ඒ මොහොතට ඒ ස්ථානෙට වැඩම කළා. මේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, බුදුරජාණන් වහන්සේද අම්මා යන නමින් අද මේ අමතන්නට යෙදුණු බුද්ධ මාතා යන නමින් ප්‍රසිද්ධ වුණු ප්‍රජාපති ගෞතමියගේ ඒ ශරීරයට නොයෙක් ආකාරයෙන් පුද පූජා පැවැත්විය යුතුයි. මෙන්න මේ විදිහට ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවත් එක්කම ඒ වචනේ අහන්න ලැබුණ දෙවිවරුන්ට. දෙවිවරු මොකද කළේ? සතරවරම් දෙවිවරු හතර දෙනා එකතු වෙලා ප්‍රජාපති ගෞතමී තෙරණිය ප්‍රධාන අනෙකුත් 500ක් තෙරණිවලුන් සැතපී සිටි ස්ථාන, ඒ සියල්ල යටින් රත්තරන් සයනයක් මැව්වා. ඒ රන් සයනය මවලා ඒකට උඩින් අර සයනයට උඩින් වියනක් අර වියන් ඇඳ තියෙන අන්න ඒ වගේ වියන් ඇඳක් වගේ එකක් මැව්වා. මැව්වට පස්සේ දැන් මේ ආකාරයෙන් දැන් මේ 500ක් තෙරණිවරුන්ගේම ශරීරවලට මේ ආකාරයෙන් මැවුණා. ඊළඟට දැන් දජපතාක නොයෙක් ආකාරයෙන් එසවෙන්න පටන් ගත්තා. නොයෙක් දෙවිවරු, නාගයෝ, බ්‍රහ්මාදී පිරිස් මලින් පහනින් පුද දෙන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් පුද දෙද්දී මේ පිරිස මේ 500ක් රහත් තෙරණිවරුන්ගේ ප්‍රජාපති ගෞතමියගේ චිතකය රජවරු සිටවරු සහ නොඑක ආකාර දෙනාගේ දායකත්වයෙන් ඔසවාගෙන මේ චිතක සියල්ලම ආදානය කරන මහ විශාල සඳුන් සෑයක් වෙතට වැඩම කරගෙන ගියා. ඒ සඳුන් සෑයට වැඩම කරගෙන යන අතරදී බොහෝ දෙනා ඒ පිරිනිවන් පානයේ චිතක පිරිනිවන් පාන ලද ඒ තෙරණිවරුන්ගේ චිතකවලට වන්දනා කළා. මේ සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ, ඒ කියන්නේ ගෞතමියගේ පරිනිර්වාණය යම් ආකාරයකින් ආශ්චර්යවත් වුණාද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ලෝකයට ඊතරම් මේ සතුටටපත් වෙන්න පුළුවන් මට්ටමක තිබුණේ නැහැ කියලා. ඒකට හේතුව දැන් ගෞතමී පිරිනිවන් පානකොට සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල අනුරුද්ධ මේ ඔක්කොම රහතන් වහන්සේලාත් වැඩ සිටිනවා, බුදුරජාණන් වහන්සේත් වැඩ සිටිනවා. පිරිනිවන් පෑවා කියලා අඩුවක් දැනුන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට සාරිපුත්ත රහතන් වහන්සේත් නැහැ, මුගලන් මහරහතන් වහන්සේත් නැහැ, යශෝදරා තෙරණියත් නැහැ, රාහුල තෙරණුත් නැහැ, ප්‍රජාපති ගෞතමියත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මීට වඩා මිනිසුන්ට දැනෙලා තියෙනවා. ඉතින් මේ විදිහට සඳුන් සෑයක් මත තැන්පත් කරලා ආදාහනය කළාට පස්සේ ප්‍රජාපති ගෞතමියගේ අස්ති ධාතුන් වහන්සේලා ශේෂ කරගෙන ඊතුරු සියලුම සම්මස්සාදී කොටස් දැවී ගියා. දැවී ගියාට පස්සේ දැන් මෙය දැනගන්න ලැබුණු ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත කල්පනා කරනවා, ගෞතමී තෙරණිය පිරිනිවීමට ගියා, ඇයගේ ශරීරය දැවී ගියා, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් තව ටික කාලෙකින් වෙතැයි මං සැක කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් ඕක ගැනම හිත හිතා ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, පින්වත් ආනන්ද, ගෞතමියගේ අස්ති ධාතුන් වහන්සේලා රැගෙන එන්න කියලා. ඉතින් ප්‍රජාපති ගෞතමී තෙරණියගේ පාත්‍රය තිබුණා මෙහෙණවරේ. පාත්‍රය අරගෙන සෑය ළඟට ගිහින් අස්ති ධාතුන් වහන්සේලා සියල්ලම පාත්‍රයට පුරවගත්තා. පාත්‍රයට පුරවගෙන පිරුවටයකින් වසාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. බුදුරජාණන් වහන්සේ ඒ අස්ති ධාතුන් වහන්සේලා සහිත ධාතු පාත්‍රය අතින් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේගේ අතින් පිළි අරගෙන මේ ආකාරයෙන් දේශනා කළා. නොඑක ආකාරයෙන් මේ අරටු සහිත මහා වෘක්ෂයක්, මේ මහා වෘක්ෂ රාජයෙන් පවා අනිත්‍ය ස්වභාවය නිසා කඩාගෙන වැටිලා නැසිලා වෙනසිලා සුණු විසුණු වෙලා යනවා. අන්න ඒ ආකාරයෙන් භික්ෂුණී සංඝයාගේ මහත් වෘක්ෂ රාජයා බඳු වූ ගෞතමී පිරිනිවන් පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා, අහෝ අච්චරියම් මයිහං නිබ්බුතායපි මාතුයා ශරීර මත්ත සේසාය නත්ති ශෝක පරිද්දව. අහෝ ආශ්චර්යයක්, සිරුර පමණක් ඉතුරුකට මව පිරිනිවන් පෑ කල් හිදු මට ශෝකයක් පරිදේවයක් සුසුම් හෙලීමක් නැත්‍රීමය කියලා බුදුරජාණන් වහන්සේ ධාතු පාත්‍රය අතේ තියාගෙන කියනවා. එතකොට තමන්ගේ අම්මගේ අස්ති කොටස් භෂ්මාවශේෂ අතට ගන්නකොට සසරින් එතෙර නොවුණු කෙනෙක්ට සුසුමක් දුකක් කනගාටුවක් ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධාතු පාත්‍රය අතේ තියාගෙන සිටන්නේත් අහෝ ආශ්චර්යයක් මට දුකක් සුසුමක් කනගාටුවක් ඇති වුණේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ එය ප්‍රකාශ කරලා සංසාර සාගරයේ සම්පූර්ණයෙන්ම තරණය කළා නම් මේ සිසිල් වුණු ජීවිතයක් උපදවාගත් තෙරණිය ඒ ආකාරයෙන්ම සසර තරණය කළා. භික්ෂුන් මේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් දරන්න ප්‍රජාපති ගෞතමී පණ්ඩිතයි මහා ප්‍රඥයි පැතුරුණු ප්‍රඥා සහිතයි භික්ෂුණීන් අතරින් පැවිදි වී බොහෝ කල. ඒ වගේම ගෞතමී 이르දීන් පරතරට පැමිණුණා. දිබ්බ චක්කු දිබ්බ සෝත චේතෝපරිය ආදී ඥානයන් ලබා ගත්තා. පෙරවිසු කඳපිලිවෙල සිහි කරන්න දක්ෂයි. දිවස පිරිසුදු කරගත්තා. ආශ්‍රවයන් ශ්‍රේය කළා. දැන් ඇයට නැවත පුනර්භවයක් නැත. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිබි ආපත්වලින් ඇයගේ ඥානෙ පිරිසුදු වුණා. ඒ නිසා කිසිදා ශෝක නොකරන ජීවිතයක් උපදව ගත්තා. ඒ වගේම යම් ආකාරයකින් මහා ගින්නක් විශාල මේ කුමක් හෝ ගිනි නිවන උපකරණයකින් නිවා තලා අඟුරු පොඩි කර නිවා ගින්න නිවා දැම්ම යම්සේද ඒ ආකාරයෙන්ම නැවත ඇති නොවන ආකාරයෙන් ප්‍රජාපති ගෞතමියගේ භවගමන අවසන් වී ගියා. කෙලෙසුන්ගෙන් මිදී ගියා. සංසාර රෝගයන්ගෙන් ඈතර වුණා. නිවනටපත් වූ රහතන් වහන්සේ නමකට කිසිදු උපතක් නැවත පණවන්නට බැරි යම්සේද ප්‍රජාපති ගෞතමයන් නැවත උපතක් කරා ගමන් කරේ නැහැ. ඒ නිසා පින්වත් මහණෙනි, අත්තදීපා විහෙරත අත්ත සරණ, තමාට තමා පිළිසන්න කරගන්න, තමාට තමා සරණ කරගන්න. ඊළඟට කියනවා සතිපට්ඨාන ගෝචර. මේ සතිපට්ඨානේ නම් වූ ඒ පියවරුමේ තුල ආරක්ෂිත ස්ථානයේ තුල වාසය කරන්න කිව්වා. භාවිත්වා සත්බොජ්ජංගේ, සත්බොජ්ජංගයන් බහුල වශයෙන් පුරුදු පුහුණු කරන්න කිව්වා. දුක්ඛසන්තං කරිස්සතාති, මේ සියලු දුක් රැස සම්පූර්ණයෙන්ම ගෙවා නිමා කොට දමන්න කියලා බුදුරජාණන් වහන්සේ ධාතු පාත්‍රය අතට අරගෙන එය ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට ශ්‍රාවිකාවන්ට වදාලා, මෙන්න මේ ආකාරයෙන් ඒ සංසාරේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට කිරිපෝ ඇති දැඩි කළ මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගේ ජීවිතේ අවසන් වෙලා ගියා. එතකොට අද අපිට වන්දනා කරන්න තියෙන්නේ ප්‍රජාපති තෙරණියගේ 13 වාසල පමණයි. එතකොට සිහි කරන්න තියෙන්නේ ඒ තෙරණියගේ ಗುಣ පමණයි. නමුත් ඒ තෙරණියත් බුදුරජාණන් වහන්සේත් එදා ශ්‍රාවිකාවන්ට ශ්‍රාවකයන්ට දුන් අනුශාසනාවක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා නියම වන්දනාව තියෙන්නේ බුදුසසුනේ වීරිය වඩන ශ්‍රාවකයන් හඳුනා ගැනීමෙන් කියලා. ඊළඟට ප්‍රජාපති තෙරණිය කියනවා මේ නැසී වෙනසී යන දේවල් හැමුවේ පිරිණිවෙන්නට යන කෙනෙක් දිහා බලාගෙන සතුටු වෙනවා මිස දුක් වෙලා වැඩක් නැහැ කිව්වා. ඊළඟට බොහෝම වෙහෙස මහන්සියලා බුදුසසුනේ කාන්තාවන්ුණුවෙන් පැවිද්ද ලබා දුන්නා. ඒ නිසා ඔබ සතුටු වෙන්න කියලා අවවාද අනුශාසනා කළා. එතකොට මේ විදිහට භික්ෂුණියක් විසින් තමන්ගේ ජීවිතේ පරම කරගන්නවා නම් කේමා උපලවන්නාදී භික්ෂුණීන් වහන්සේලා ඒ සියලු භික්ෂුණීන්ට වඩා වයෝ වෘද්ධ වැඩිමල් ප්‍රජාපති ගෞතමී නිසා තමයි ඒ කාන්තා පිරිසට ඒ රැකවරණේ පැවිද්ද ලැබෙන්නට හේතු වුණේ. ඉතින් ඒ නිසා අපේ ලක්දෙරණට සංගමිත්තා තෙරණියගේ ආගමනයත් එක්ක අනුලා බිසවගෙන් පටන්ගත් කාන්තා පැවිද්ද ලැබුණේ යම්සේද ඒ ඉතිහාසෙ පටන් ගත්තේ ප්‍රජාපති ගෞතමී විසින්. ඒ තරම් මහන්සියක්, ඒ තරම් වෙහෙසක්, ඒ තරම් කැපකිරීමක් කරලා භික්ෂුණී සංඝයා, උපසම්පදා භික්ෂුණී සංඝයා අර දුරුභික්ෂ සොර සතුරු කාලවල දී අතුරුදහන් වෙලා යනකම් භික්ෂුණී සංඝයාගේ ඒ උතුම් වූ සාසනික කටයුතු උදෙසා අවශ්‍ය කරන ගරු ධර්මයන් ආරක්ෂා කරගෙන අවශ්‍ය කරන විනය නීති රීති සඳහා ආචාර්ය උපාධ්‍යාය ක්‍රම රැකගෙන භික්ෂුණී සංඝයාගේ සුඛ විහරණය පිණිස පරිසරය නිර්මාණය කළ ප්‍රජාපති ගෞතමී තෙරණියයි අද අපි මේ පොසොන් පුන් පොහෝ දවසේ සිහිපත් කරගන්නට යෙදුනේ. ඒ නිසා තමන් යම් කිසි දුකක් විඳිනවාද කාන්තාව උපතක් ලබාගෙන ඒ සියලු දුක් රජ සැපතකින් වෙනස් වුණත් අනිකුත් සියලුම දුක් ප්‍රජාපති ගෞතමියත් විඳලා තියෙනවා. ඒ සියලු දුක්වලින් නිදහස් වුණා, නික්කලෙස් වුණා, අමා මහ නිවනට පාත් වුණා. ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අරහත්වයට පත් උනේ අපේ බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළ නිසායි. ඒ නිසා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සිහි කරමින්, ශ්‍රාවක සංඝ පිරිස සිහි කරමින් අපි සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ගෞතම බුදු සසුන තුල නිවි සැනසෙන්නට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අප සියලු දෙනාද පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා කියලා සාදු සාදු.